සාදු සාදු සාදු සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න තනූ පලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිකං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සතර සැඩසයුර නවතා නිවන් වැද පැතිර නැනති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පාන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාතින් සරු මහසඟන දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්ඛමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්ඤති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අප මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේන අනුපූර්ව ප්‍රතිපදාව. දැන් මෙතෙන් පටන් අප සාකච්ඡා කරන කරුණු භාවනාවක් විදියටම තමන්ට හිතවැදෙන විදියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුන් හොඳ අවධානයෙන් හිටියොත් ඒ ඉන්න හැම මොහොතකම තමන් ඉහෙළම භාවනා කමටහනක ඉන්නවා කියලා ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියන කාරණය. ටිකෙන් ටික ගැඹුරට යන්නේ ධර්මයේ මේක සඳහන් වෙනවා හරියට මහත් සාගරය වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. කුඩා දරුවෙකුට උනත් වෙරළේ උනත් සෙල්ලම් කරන්න පුළුවන්. අධිපතිච්ච දරුවෙකුට උනත් මුහුදු වෙරළේ ඉඳන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. හැබැයි ටිකෙන් ටික ඉදිරියට යනකොට ඒක ගැඹුරු වෙනවා. පිහිනන්නේ බැරිගෙනකොට උඩරිම යන පුළුවන් තමන්ගේ නහය මට්ටමට විතරයි. ඊට පස්සේ යන නම් තමන්ට පිහිනන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. මේ වගේම තමයි පින්නතුනේ ධර්මයේ තියෙන ලක්ෂණය. ධහම ටිකෙන් ටික ඉදිරියට යනවා. සාමාන්‍ය කෙනෙකුට නම් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. හැබැයි ඉදිරියට යන්නේ පින්නතුනේ වඩාත්ම ප්‍රයෝජන ගන්න නම් අපට අවශ්‍ය වෙනවා අපි මුලින් සඳහන් කරපු ආකාරයට. මොනද විශේෂ කාරණා? සුවච බව, අවංක බව සහ බුද්ධිමත් බව කියන මේ කරුණ තේනට ඕන. ඒ වගේම දැඩි කැපවීමක් අවශ්‍ය වෙනවා. දුක පිළිබඳව දැඩි අවධානයක් අවබෝධයක් තියෙන්න ඕන. දුක හටගන්නේ මෙහෙමයි කියලා. ඒ දුක හටගන්න ආකාරය පිළිබඳව අවබෝධයක් තිබුණොත් තමයි දුකෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ කියන හැඟීමක් තියෙන්නේ. අද අපි මේ විඳින ස්වභාවයේ මානසික ස්වභාවයේ ආදීනව දැක්වති. කොයිතරම් මානසික පීඩාවක්ද මේ මොහොතේ අපි ගත කරන්නේ කියන එක ධර්මානුකූලව තේරුම් ගන්න පින්නතුනේ හරියට සඳහන් වෙනවා. හරි ලස්සන උපමාවක් තියෙනවා. ළඟදීයට මැසේජ් එකක් මම හිතන්නේ තිබ්බනේ නේ හරි ඇත්තෙක්ගේ උපමාව. කොසරයිතුමාගේ ඇත එක්තරා අවස්ථාවක ලොකු මඩවලක එරෙනවා. විවිධ විදිහ උපක්‍රම යෙදුවා මේ ඇතාව ගොඩ ගන්න. නමුත් ගොඩ ගන්න බෑ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නේ ගියා කොහොමද ඇතාව ගොඩ ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ උත්තරේ ප්‍රකාශ කළා. මේ ඇතා කියන්නේ සාමාන්‍ය ඇතක් නෙවෙයි. යුද්ධ වලට එහෙම යන මංගල ඇතා මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳ යෝජනාවක් ඉදිරිපත් කළා. මොකද්ද? යුද්ධයේදී වයන බෙරයක් ශබ්ද නගා වාදනය කරන්න කියලා. ඒ යුද්ධයේ තියෙන බෙර හඬට ඕනම දෙයක් නැගිටලා එනවා. මේ මඩේ ඉරලි හිටිය ඇතා අර බෙරේ වාදනය කරනත් එක්කම මඩ ගොඩෙන් දැඩි වේගෙන් එළියට පැනනවා. පින්නතුනි අර බොහෝ දිනකට ගන්න බැරි වෙච්ච ඇතාව තනිය කරම නිකම් එළියට ආවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපට ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මේ දුකේ ස්වභාවය හරියට පෙන්වන්න දුන්නට පස්සේ අපි ජීවිතේ අපට බැරි දේවල් වාග් දේවල් පුළුවන් වෙනවා. ඒ වගේම ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙනවා මේ දුකෙන් ඉක්මනටම නිදහස් වෙන්න ඕනේ කියලා. ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන මේ වැඩේට එක පින්නතුනි ආයි සුළුපටු දෙයක් නෙවෙයි ඒක ධර්ම ශ්‍රවණයත් එක්ක ඇතිවන ශ්‍රද්ධාව නිසා ඇතිවන දෙයක්. අර මුලින්ම සඳහන් කළා පින්නතුනි මේ ධර්මයේ තියෙන ක්‍රමානුකූලව ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුකුප්ප ක්‍රියා, අනුකුප්ප සික්ඛා, අනුකුප්ප ප්‍රතිපදා කියලා. ශික්ෂාව, ක්‍රියාව, ප්‍රතිපදාව කියලා ටිකෙන් ටික ගැඹුරට යන්නේ. සම්බපාපස්ස ගාථාවෙන් සඳහන් වන ආකාරයට කල්‍යාණ මිත්‍රාස්යෙන් ධර්ම ශ්‍රවණිය අපට ලැබෙනකොට ඒ ලැබෙන පළවෙනි අවබෝධය තමයි හිත අපිට සිදුව යමක් කළොතින් ඒකෙන් තමයි දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මේක තේරුම් ගත්ත ගමන් පින්නතුනි හැකිතාක් දුරට හිත පිරිසිදු කරගන්නවා. හිතට ලෝභ දේශ ඇති වෙන අවස්ථා පුළුවන් තරම් අවම කරගෙන නිතරම හිත පිරිසිදුව තියන උත්සාහ කරනවා. සබ්බපාපස්ස කරණ කියුවේ ඒකයි. කයින් වචනෙන් හිතින් වෙන දේවල් හැකිතාක් අකුසල අඩු කරගන්නවා. මේක තමයි මූලික අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි අකුසලෙන් වැළකෙන විතරක් නෙවෙයි කුසල සුඛ සම්ප්‍රාප්තියේ ආකාරයට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම පින්දහම් කරනවා, කුසල කරනවා, දාන සීල භාවනා කරනවා. ඇයි කරන්නේ? මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි තමන් ගන්න නිවේදන කරනකොට මේ ජීවිතේටම තමන්ට ආශිර්වාදය ලැබෙනවා. තමන්ට නිරෝගී සම්පන්නිය ලැබෙනවා. තමන් කරන කටයුතු සාර්ථක වෙනවා. තමන්ගේ ළඟම ඥාතීන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඒ සියල්ලකම වඩා පින්නතුනි පින්කම් කිරීමේ ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තියෙනවා. ඒ මොකක්ද? ධර්මයේ කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් තමන ජීවිතේ මුණගැහෙනවා. හොඳම කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා. මුණගැහෙන විතරක් නෙවෙයි බොහෝ දෙනාට ඒ කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා පින්නතුනි. මුණගැහුණට හඳුනා ගන්න බෑ. ඒකයි වැඩේ. බොහෝ දෙනාට කල්යාණ මිත්‍රයන් කියලා හිතෙන්නේ ඇතැමිට තමන් එක්ක හුඟක් කතා බහ කරනවා නම්, සිනහස් වෙනවා නම්, බොහොම සරල දෙයක් කියනවනම් එවැනි අය තමයි කල්යාණ මිත්‍රයන් හැටියට අපිට හිතෙන්නේ. නමුත් පින්වත්නි හරියටම ධර්මයේ විවරණය කළ දෙන කල්යාණ මිත්‍රයන් ඇතැම් විට අපට ඇස් දෙකට නොපෙනෙන හිටියත් ඈත ප්‍රදේශයක හිටියත් ධර්ම දේශනාවක් තුළින් හරි අපි අහලා දැනගන්නවා, ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නවා. එනිසා පින්කම් කිරීමේ මේක ලොකු ආනිසංසයක් විදිහට සලකනවා. ඊළඟට පින්වත්නි මෙන්න මේ කුසල ධර්ම කිරීමේ පදනම තමයි කම්මසකතා සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨියේදී කුසල අකුසල කර්ම ගැන විශ්වාසයක් තියෙනවා. හැබැයි විශ්වාසය තිබුණට ඒ පින් දහම් කරද්දී ලක්ෂණය තමයි දැන් අපි දානයක් දුන්නත් ඒ දානය පිළිගන්න පුද්ගලයා ඉන්නවා, මම මේ පැත්තේ ඉන්නවා, පිළිගන්න දෙයක් තියෙනවා කියලා හැඟීමෙන් තමයි කරන්නේ. ඒකට හේතුව තමයි අපි ඒ දානයක් දුන්නත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු ආකාරයට මේ පුණ්‍යාදි සංඛාර සිද්ධ කරන්නේ අවිද්‍යාව පදනම් කරගෙන. අවිද්‍යාව කියන්නේ අර ලොකු මෝහයම නෙවෙයි, මේකේ අකාර්ත්‍ය නොදැනී තමයි අපි මේක කරන්නේ. මේ අවස්ථාවේදී සිද්ධවන්නේක මොකද්ද කියලා නොදැනයි මේක කරන්නේ. හැබැයි ඒකෙන් කියන්න එපා, තේරුම් ගන්න එපා අවබෝධය ලැබුණට පස්සේ දාන ආදී දෙන්දා නොකර ඉන්නවා කියලා. දැන්ටත් වඩා පින්කම් කරනවා. ඉහළ අවබෝධය ලැබුණට පස්සේ අවිද්‍යාව දුර වෙන දර්ශනයක ඉදිරියට පස්සේ දැන්ටත් වඩා පින්කම් කරනවා. හැබැයි කරන්නේ මේට වඩා ඉහළ දර්ශනයක ඉගෙන ගන්න. ඒ දර්ශන එක තැනක පැහැදිලි වෙනවා උග්ග සූත්‍රයේ. හත්තිගාම උග්ග කියලා සූත්‍රයක් අපි සාකච්ඡා කරනවනේ නිතරම මතකයි පින්නතුන්ට. අර උග්ග කියලා ගුරුපතියෙක් කියන ඔහු කියනවා ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරනකොට දානේ පූජා කරන කලින් මට දෙවිවරු ඇවිල්ලා ඒ දානෙට වටින ස්වාමීන් වහන්සේලා ගැන මට විස්තර කරනවා. අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමී, සකදාගාමී, සෝවාන්, සිල්වත්, පෘථග්ජන, දුස්සීල මේ ආදී වශයෙන් මට විස්තර කියනවා. හැබැයි එහෙම විස්තර කිව්වත් මම දානේ දෙනකොට හොඳට දන්නවා දානේ පිළිගන්න හාමුදුරු ගැන දැනගෙන උනත් මං දානේ දෙනකොට කාටත් සමසිතින් සමමෙතින් දානේ පූජා කරනවායි කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරනකොට පාත්‍රය දිහායි බලන්නේ, මූණ දිහා නෙමෙයි බලන්නේ. මේ උග්ග ගෘහපතිය කොයි වගේ කෙනෙක්ද? සාමාන්‍ය කෙනෙක්ද? මෙයා බිනදින අනාගාමී කෙනෙක්, නිකං කෙනෙක් නෙවෙයි. හිතන්නේ අපේ මේ මෝඩ කෙනෙක් කියලා. මේ ඊහෙළම දර්ශනයක් තියෙන කෙනෙකුයි, කාමරාගය දුරු කරපු පුද්ගලයෙකුයි මේ. නැවත අඩුගාන කාම ලෝකයටවත් දෙන කෙනෙක් නෙමෙයි මෙයා. මරණයෙන් පස්සේ එහෙම් පිටෙම්ම සුගතියට යන බ්‍රහ්ම ලෝකෙට දෙන කෙනෙක් මේ. ඒකාත්ම භාවයක දරහත් වෙන කෙනෙක් මේ. එවැනි දර්ශනකින් යුක්ත කෙනත් බලන්න මේ දන් දෙන හැටි. සරුවත් සාඳුනක් දානයක් දුන්නා. ඒ කටයුතු සම්පාදනය කළ තමන්ගේ අතීත මවකට පින් අනුමෝදන් කළා. ස්වාමීන් වහන්සේලා දාන දීලා තියෙනවා. පින්වතුනි දාන දෙන්න පුළුවන්. ඒ දර්ශනොත් කරන්න පුළුවන්. හැබැයි කම්මසකතා සමාධිත්‍ය ලක්ෂණය තමයි දන් දෙනකොට නිතරම බාහිර පුද්දලෙක් ඉන්නවා කියලා පනවගෙන ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාද සර්කල් එකේ ඉඳගෙන තමයි දෙන්නේ. හැබැයි අර අපාගත මාර්ගයට වඩා හොඳයි ඒක. මොකද අපක් සත්‍ය ඇවිල්ලා තියෙන මේ වගේ පින්දහම් කරමින් තමයි. එනිසා ඒක නරකම නෑ. හැබැයි එතනින් බුදුහාඳුර නැවතුනේ නැහැ. තව ඉදිරියට මාවතක් දේශනා කළා. ඇයි එහෙම දේශනා කරන්න හේතුව? එහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ කම්මසකතා සම්මාදිට්ඨිය විතරක් පිළිතල දෙන දන් වලින් අපට සම්පූර්ණම සුගතියක් ලැබෙයි කියලා සාධකයක් වෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඒ දාන වලින් විතරක් අපට දෛනික ජීවිතයේ මානසිකන පීඩා සම්පූර්ණම නිදහස් වෙන්න බෑ. අපි කොච්චර දාන දීලා හිටියත් කවුරු හරි අපට බැන්නොත් ඒ බණින අවස්ථාවේ හිතෙන පීඩාව නැති කරගන්න ඒ දානෙන් බෑ. ඇත්තට රාගයක හැඟීමක් ඇති වෙන රූපයක් පේනකොට අපට ඒකෙන් සම්පූර්ණම නිදහස් වෙන්න බෑ. අර දානමය පින්කම ආනිසංසයෙන් විතර. අපි මහලු වෙනකොට, ලෙඩ වෙලෙක්කම් වෙනකොට, මරණාසන්න වෙනකොට, ළඟම ඥාතියෙක් අපෙන් වෙන් වෙනකොට ඒ දුක විඳ දරා ගන්න අර ලෞකික සම්මාදිට්ඨිය පිටල කරන දානෙන් විතරක් අපට ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ එතන ඉඳලා තවත් ඉහළ පියවරක් දේශනා කළේ. ඒ මොකද්ද? ඒ තමයි කම්මසකතා සම්මාදිට්ඨිය ඉක්මොළ ගිහිපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නැත්තං චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන කාරණය. මෙන්න මෙතෙන්ට එනකොට තමයි පින්නතුනි අර අපි කලින් සඳහන් කර සුදුසු කණ්ඩික තියෙන්න ඕන. මොන සුදුසු කණ්ඩික? බුද්ධිමත් වෙන්න ඕන, සුවච වෙන්න ඕන, නිතර හොඳට අහුම් කන් දෙන්න ඕන, වඩ වඩාත්ම ධර්මයේ ගැඹුරට යන්න අහන්න බලවත් උවමනාවක් කුතුහලයක් තමන්ගේ තියෙනට ඕන, අවංක වෙන්නට ඕන. මොකද්ද අවංක බව කියලා කියන්නේ පින්වතුනි? අවංක බව කියන්නේ මම මේක මම මේ පින්කම කරන්නේ, මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා නිතර තමන් ගැනම තමන් කණ්ණාඩිය දාලා බලන්න ඕන. මූණ දාන කණ්ණාඩිය නෙමෙයි, මූණ බලන කණ්ණාඩිය. මූණ දාන ග්ලාස් එක දැම්මත් බලන්නේ, අනිත් එක අඩු පාඩුම් බලන්නේ. නමුත් ධර්මයේ නැමැති කණ්ණාඩිය මිරයක දාන්නේ තමන් ගැන බලන්න, තමන්ගේ අඩු පාඩු බලන්නේ දාන්නේ. සාමාන්‍ය පින්කම නෙමෙයි පින්නොතින් තමන් ඇඳුමක් කැන්දත්, වාහනයක් ගත්තත්, සෙරපු දෙකක් දැම්මත්, ගමනේ විලාසයක් ගත්තත්, මේ හැම දෙයක්ම පින්නතුනි මෙන්න මේ අවංක භාවය තෘෂ්ණා දුෂ්ණිමාන අඩු වෙන මාර්ගය කියන්නේ. ඒත් එක පින්නතුනි තමන්ගේ හිතට පුදුම විදිහේ සැහැල්ලුවක් එනවා. තමන් දෙයක් ආරෝපණය කරගෙන නැහැ. තමන්ට හරියම ලේසි සමාජයේ ඉන්න, හරියම පහසුයි. ඒකෙන් කියන්නේ මේ පරණ ඇඳුම් අඳින්න එහෙම කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. හොඳ ලස්සන ඇඳුම් අඳින්න, හොඳ ලස්සන වාහනවල යන්න. බුදුහාමුදුරන්ගේ කාලේ විසාකාව, බන්දුල මල්ලිකා වැනි අය මේල පළඳනාව පළඳගෙන පන්සලට ආවේ. බුදුහාමුදුරන් කවදාවත් ඒ ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් ඒකෙන් තමන් කැපී පෙනෙන නෙවෙයි ආවේ. ඒ අලංකාරයෙන් උපයෝගී කරගත්ත ධර්මයේ හැසිරෙන්න. ඔබට ලස්සන රූප සම්පත්තියක් තියෙනවා නම්, ලස්සන කඩහඬක් තියෙනවා නම්, හොඳ ලස්සන වාහනයක් තියෙනවා නම්, ලස්සන ගෙදරක් තියෙනවා නම්, මේ හැමදේම ඔබේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්න නෙවෙයි, ඒව අඩු කරගන්න, පින්කම් කරන ස්ථානයක් කරගන්න. ඔබේ ලස්සන වාහනේ යන ගමන් ඔබ ධර්ම මෙනෙහි කරමින් යන්න. ඔබ ලස්සන ඇඳුම් අඳින ගමන් ඒ ඇඳුමට වඩා ලස්සන හිතක් ඔබ හදාගන්න. ඔබේ ගෙදර ලස්සන, මල්වත්තේ ලස්සන තියාගන්න වගේම ඊට වඩා ලස්සන හිතක් ඔබ නිතර ඇති කරගන්න. ගෙදර ලස්සන පේන්නේ ඔබ ගෙදර ඉන්න වෙලාවට විතරයි, එළියට බැස්සාම විතරයි, නැත්නම් දවල් කාලේ විතර රැටේ මොනවාක්වත් පේන්නේ නැණි. නමුත් ඔබේ මනස ඇති කරගන්න ලස්සන අවදි වෙලින වෙලාව විතරක් නෙවෙයි, නිින්දේදීත් ඒ ලස්සන ඔබට දැනෙනවා. ඉතින් අන්නේ මගට යන නම් පිටතනේ මෙන්න මේ කම්මසකට සම්මාදිටිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිටියෙන් දුකෙන් නිදහස් වෙන මාවතට යනකොට මෙන්න මේ සීමාව අනිවාර්යෙන්ම පසු කරන්න ඔබට වෙනවා. බුද්ධිමත් බව, සුවච බව සහ අවංක බව කියන කාරණා. අපි බුදෙන් සඳහන් කරන්නේ මේ සීමාවෙන් අනිත් පැත්තට ගන්න එක ලේසි නෑ කියන එක. ඒකයි පුද්ගලයාගේ ලොකු පිනක් තියෙනට ඕන. ඒ වගේම නිවැරදි දහමක් අහන්නටත් ඕන. තමන්ගේ ලොකු කැපවීමක්, අවංක භාවයක් මේ සඳහා තියෙනට ඕන. එහෙම කෙනා මෙතනින් අනිත් සීමාවට ගන්න පුළුවන්. ගත්තට පස්සේ දිගටම අනිත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව උනත් දිගට මේ ගමන මගේ හොයනවා. ඉතින් මේ කරුණ සඳහන් කළේ පින්නතනේ අපේ බුද්ධිය අවදි කරගන්න මේ කරුණ ඉතාමත් වැදගත්. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ මූලික හරය තමයි දුකෙන් නිදහස් වෙන මාවත. ඒ දුකෙන් නිදහස් වෙන මාවතේ ප්‍රධානතම කරුණ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණේ. දැන් අපි මෙතන පටන් කතා කරන්නේ කම්මස්සගත සමාධිය නෙවෙයි. මෙතන ඉඳන් දිගටම සඳහන් කරන්නේ චතුසත්‍ය සමාධියට අදාළ දුක නිදහස් වීමේ මාවත. මේක කතා කරද්දී අහවල් කෙනාට සලකන්නේ කොහොමද, අම්මට තාත්තට සලකන්නේ කොහොමද, පින්කම් කරන්නේ කොහොමද කියලා මොකොත් අපි කතා කරන්නේ නැහැ. මෙතන ඉඳන් කෙලින්ම යන්නේ දුක නිදහස් වෙන මාවත කරා ගැඹුරට යන විදියයි මෙතෙන් පටන් ඉස්සර කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සංයුතනිකායේ ගෞතම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම උන්වහන්සේ බැලුව මේ ලෝක සත්‍යයන් මෙච්චර දුක් විඳිනවා. මහල වෙනකොට, ලෙඩ වෙනකොට, ඥාතීන් නැති වෙනකොට මේ වගේ මිනිස්සු බොහෝ දුකට පත් වෙනවා. ඇයි මේ දුකට පත් වෙන්නේ කියලා කල්පනා කළා. කල්පනා කරනකොට උන්වහන්සේට පෙනී ගියා මේ සත්‍යයන් මෙච්චර දුකට පත් වෙන්නේ මොකක් නිසාද? ඉපදීම නිසා. ඉපදීම නිසායි මේ ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග වලට පත් වෙන්නේ කියලා. ඊට පස්සේ බැලුවා ඇයි මිනිස්සු මේ ඉපදෙන්නේ? ඉපදෙන්න හේතුව මොකද කියලා. භවය කියන කාරණේ. භවය කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා මේ අවට සත්‍යයන් පුද්ගලයන් ඉන්නවායි කියලා ලෝකයක් තියෙනවායි කියලා. දැන් ඔබ ඇස් දෙක පියාගත්තා. පොඩකට ඇස් දෙක පියාගන්න බලන්න. ඇස් දෙක පියාගත්තා. ඔබ දැන් මගේ කටහඬ ඇහෙනකොට ඔබ හිතන්නේ මේ හාමුදුරුවෝ ඉස්සරහා ඉන්නවා කියලා. අන්න ඒ හැඟීම තිබිද්දි තමයි ඔබ දැන් අහන්නේ. ඔබ ඇස් දෙක පියාගනින්දී මං ඇතැම් විට මම රෙකෝඩ් කරපු එකක් මෙතන හැම දාලා මං එහෙම කියෝති. ඔබට දිගටම හිතෙන්නේ මේ හාමුදුරන්ගේ රූපේ මේ මට තේන්නේ කියලා ඔබ බලන දිහාන මේ හාමුදුරුවෝ ඉස්සරහා ඉන්නවායි කියලා. පින්නතුනි අන්න ඒ රූපයේ තේන අවස්ථාව හෝ නැති අවස්ථාව හෝ දෙකේදීම වන්නේ පින්නතුනි එකම දේ ඇරෙන්නේ. දැන් අරින්න ඇස් දෙක. ඒ දෙකේදීම වෙන්නේ පින්නතුනි මොකද්ද? ඒ දෙකේදීම වෙන්නේ අපේ හිතෙන් නිර්මාණය කරන පුද්ගලයෙක් ඉස්සරහා ඉන්නවා කියලා. දැන් මම බණ කියද්දිත් නියම විදිහට නම් වෙන්නේ මගේ අවිඥානිකව මා නිර්මාණය කරගන්න මේ ඔඩියන්ස් එක. ඒ නිර්මාණය කරගන්න ඔඩියන්ස් එකට තමයි මම බණ කියන්නේ. නැතුව කියන්න බෑ පින්නතුනි. මේ ඇත්තට මින පිරිසක් නෙවෙයි. අපට ඇසෙන්වත් කනෙන්වත් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සජීවී රූප ශබ්ද ගන්ධ දකින්න බෑ. අපි මේ දකින්නේ පින්නතුනි මිය ගිහිපු අතීතයක් මේ දකින්නේ. දැන් තියෙන දේ නෙවෙයි. ඒ මුලින් ගත්තු ඡායාව නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දෙයට සංඥා වේදනා විදියට මනසින් මෙනෙහි කරන එකයි දැන් මේ පේනවා කියලා හිතන් ඉන්නේ. හිතේ තියෙන වේගවත් බව නිසා අපට හිතෙන්නේ ඇත්තටම මේක තියේ කියලා. සරල උදාහරණයක් කිව්වොත් අහස බලනකොට අපි තාරකා සමහර ග්‍රහ තාරකා පින්නතුනි ආලෝකය ඇවිල්ලා හුඟක් කල් ඒ ග්‍රහලෝක වලින් සමහර ගැලැක්සීස් වලින් ආලෝකය පෘථිවියට එන්න ලයිට් ඉයර්ස් ඇතැමිට මිලියනයක් යනවා. ඒක තත්පරයකට සැතපු 186000ක වේගෙන් ඇවිල්ලා ඒ තරම් වේගෙන් ඇවිල්ලා පොළවට ආලෝකය පතිත වෙන්න ගත වෙන කාලය ඇතැමිට ආලෝක වර්ෂ ලක්ෂයයි දසලක්ෂයයි මිලියනයයි ට්‍රිලියනයයි සමහර විට. ඒ අපේ ඇහැට පතිත වෙන සමහර ආලෝක එනකොට ඒ තැන්වල ඒ ග්‍රහලෝක ඇත්තෙත් නැහැ. ඇතැමිට වෙනස් වෙලා සමාහිත විනාශ වෙලා. එවැනි අතීතයක් මිය ගිහිපු අතීතයක් තමයි ඒ අපේ ඇහැට අහස බලනකොට පේන්නේ. පින්නතන හිතන්නේ අපේ අහස විතරයි කියලා. මේ ඉස්සරහින් හාමුදුරුවොත් ඔබට පේන අතීතයක්මයි. වර්තමානයේ ඇත්තෙන් නෙවෙයි ඔබ දකින්නේ. මේ දකින්නේ අතීතේ නිරුද්ධ වෙච්ච ඇසින් ගත්ත වර්ණ රූපේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ මනසින් හඳුනා ගන්නකොට තමයි මේ හාමුදුරු කෙනෙක් ඉදිරියට ඔබට පේන්නේ. නමුත් හිත ඉක්මනට වේගෙන් යනවා. ඒ වේගවත් බව නිසා අපට කිසිසේත්ම මේක හිතෙන්නේ නැහැ මේකයි වෙන්නේ කියලා. මේක අවබෝධ කරලා දෙන්න තමයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදියට සත්‍යයන් ජරා මරණ ආදී දුක් වලට පත් වෙන්නේ ඉපදීම නිසා. ඉපදෙන්නේ මෙන්න මේ භවයක් සකස් කරගෙන තියෙන නිසා. අපි මෙන්න මේ මානසිකත් තියෙනකොට ඔබට හිතෙන්නේ ඔබේ ගෙදර තියෙනවා, ඔබේ අම්ම හේ ඉන්නවා, වාහනේ පාරේ තියෙනවා, බෑග් එක අහවල් තැන තියෙනවා, සෙරපු දෙක අතන තියලා තියෙනවා. මේ ටික තමයි අපට හිතෙන්නේ. අපි නොසිතුවත් අපි හිතන මේ තැන්වල තියෙයි කියලා. මෙන්න මේ හිතාගෙන ඉඳීම තමයි පින්නතුනි භවය කියලා කියන්නේ. අන්න ඒකෙන් කියනවා මොකද්ද? අපේ මානසික ස්වභාවයට අනුව ඒ ඉන්න තැන නැවත සොයාගෙන යන්න වීසා එක නිතර මතේ තියාගෙන ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. සසරට යන වීසා එක අතේ තියෙනවා. ඈ අපේ වීසා ක්ලෝස් වෙන්නේ නැහැ මේ දර්ශනයෙන් ඉන්නකම්. වීසා එක්ස්පයර් වෙන්නේ නැහැ. වීසා එක එක්ස්පයර් කරගන්න නම් මේ දර්ශනයෙන් ඉහළට යන්නම ඕන. පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි අපට ලෝකෝත්තර දර්ශනයක් අවශ්‍ය වන්නේ. මෙන්න මේ භවයේ ඉන්නකන් තමයි අපට මේ දුක් ටික තියෙන්නේ. මේ භවයේ ඉන්නකන් තමයි අපි කුසල කරමින් සසර යන්නේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ බැලුවා මේ භවය හැදෙන හේතුව මොකද්ද කියලා. මේ භවය හැදෙන උපාදාන නිසා. අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන ආදී වශයෙන් මේ මගේ කරගත්තු දේවල් ටිකක් තමන් තියාගෙන ඉන්නවා ඇතුලේ. මේක තිතාන්සියුම් එකක්. අන්නේ උපාදානට මොකද්ද හේතුව? ඒ උපාදානය ඇති උනේ තණ්හා. තණ්හාව නිසා ඇති උනේ. තණ්හාව කියන්නේ තමන්ගේ මේ අභ්‍යන්තරයට තියෙන ආසාව. ඊළඟට බැලුවා මේ තණ්හාවට හේතුව මොකද්ද කියලා. මේ තණ්හාවට හේතුව වේදනාව. අපි අස්කන්නාසාද ඉන්ද්‍රියවලින් ගත්තෝ මෙන්න මේ අරමුණු වල වේදනාවට අපි කැමති. ඒ වේදනාව ස්පර්ශ කරන්න අපි කැමති. වේදනාව කියන්නේ දුක් වේදනාව විතරක් නෙවෙයි. ඇසෙන් ගන්න මේ ප්‍රියමනාප සුඛ වේදනාවත් සැප වේදනාවත් වේදනාවක් කියලා කියන්නේ. සැප වේදනා, දුක් වේදනා, දුකම සුඛ වේදනා කියලා තුනකට බෙදෙනවා. ඒවත් නවත්ත ආයතන හැටියට තුන හයකට බෙදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බැලුව මේ වේදනාව ඇති වුනේ හේතුව කියලා. වේදන ඇති වුනේ මේ අපි ආයතන ටිකක් නිර්මාණය කරගෙන තියෙන සලායතන නිසා. ඇස කන ආසාදී ඉන්ද්‍රිය ටිකක් ආයතන ටිකක් අවිද්‍යා සහගතව අපි දැන් නිර්මාණය කරගෙන ඉන්නේ හැම මොහොතෙම. මෙන්න මේ ආයතන නිසයි මේ ගැටි වෙන්නේ. මේ ආයතන ටික ඇතුනේ කොහොමද? නාම රූප නිසා. නාම කියන්නේ මානසික ස්වභාවයක් තියෙනවා, ඊට අදාළ යන කායික ස්වභාවයක් තියෙනවා. නාමයක් තියෙනවා. නාමය කියන්නේ මානසික පැත්ත, රූපය කියන්නේ භෞතික පැත්ත. භෞතික කියන්නේ මේ ලොකු එක විතර නෙවෙයි, සාම්සියෝම් ශබ්ද රූප ආදී කරා යනවා මේ. ඊළඟට බැලුවා මේ නාම රූප ඇති වෙන හේතුව මොකද්ද කියලා. නාම රූප ඇති වුනේ විඥානය නිසා කියලා. විඥානේ අවිද්‍යාව සාගත විඥාන ඇති වෙනකොටම ඊට අදාළ විදිහට නාම රූප ටික නිර්මාණය වෙනවා. එතකොට ඊළඟට බැලුවා ඒ විඥානේ හටගත්තේ කොහොමද? විඥානේ හටගත්තේ අවිද්‍යා සහගත වූ චේතනා නැත්නම් සංස්කාර නිසා කියලා දැක්කා. ඊළඟට බැලුවා ඒ සංස්කාර හටගත්තේ කොහොමද? ඒ සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා. නැවත අවිද්‍යාවට යනවා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? තමන්ට බාහිර ලෝකයක් තියෙනවා කියන මෙන්න මේ අනවබෝධය. මෙන්න මේ පටිච්චසමුප්පාද විග්‍රහය පින්නතුනි. පටිසම්පාදයේ කාරණා ටික මේ විස්තර කරනවා කිය. පින්නතුනේ මෙන්න මේ සිද්ධාන්තයම තමයි උපතෙන් මෞකසේ බිහි වෙන විඥාණයටත් මේ ස්වභාවය තමයි ගැඹුරින් විස්තර වෙන්නේ. හිතන්න එපා මෞකසේ විඥාණය විතරයි කියලා. ඒ මෞකසට බැසගත් සත්‍ය මේ ලෝකෙට පහළවන්න පස්සේ අපට හැම මොහොතකම එක චිත්තක්ෂණයක් තුළ අවිද්‍යා සහගතව බලන, අහන, සිතවිලි හිතන හැම මොහොතකම අවිද්‍යාව හටගත්තනම් අවසන් වෙන කොහෙද? ජරා මරණ වලින් අවසන් වෙන. ඒින් මෙහා නවතින්නේ නැහැ. ඒ නිසා ධර්මයෙන් කරන්නේ මොකද්ද? පළමුවෙන්ම කියනවා මෙන්න මේ දුක ඇතිවන ක්‍රමය මේක. ඊට පස්සේ කරන්නේ ටිකෙන් ටික බාහිර රූපය කරා හිත බැස ගන්න ගැටි අඩු වෙන විදිහට මනස පැත්තට හිත තියනවා. ප්‍රඥා පැත්තට හිත තියලා මනසිනුත් නිදහස් වෙනවා. මෙහෙම කර කර මොකද කරන්නේ? එක පැත්තකින් හිත සමාධිමත් කරනවා, වර්තමානය තුල හිත අවධානයෙන් තියා ගන්නවා. අනිත් පැත්තෙන් අවිද්‍යාව දුරු වෙන විදිහට සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු කරනවා. ප්‍රඥාව දිනු කරන මොකද වෙන්නේ? අර පටිසම්පාදයේ සර්කල් එකේ කරුණු ටිකෙන් ටික අඩු වෙනවා. දැන් කම්මස්සගත සම්මා දිට්ඨිය ඉඳලා ලෞකික සම්මා දිට්ඨියෙන් වැඩ කරනකොට පටිසම්පාදයේ අංග ටික ඔක්කොම යනවා. ඊට පස්සේ රූපයෙන් මිදෙනකොට ධාන පැත්තට යනකොට නාම රූප කියන එකේ රූපයේ පැත්ත දුර වෙනවා. ඒව ටිකෙන් ටික අංග අඩු වෙනවා ඊට පස්සේ. මෙන්න මේ වගේ තියෙන බලයේ ටිකෙන් ටික අඩු කිරීම තමයි මේ අවිද්‍යාව නැමැති මහා ගලට ගසන කුළු කෙටි පහරවල් තමයි. සම්මාදිට්ඨියෙන් යුක්තව කල්‍යාණ මිත්‍රයන්සුරෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සමතේ දර්ශනා වැඩි වීම. බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කරනවා ලෝකේ පහළ වුණු නොනැති පුරුෂයෙකු විසින් තමගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් දැනගන්න තියෙන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය කියලා. එනිසා පින්නතුනි මෙන්න මේක අවබෝධ කර ගැනීම තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යභාරය කරගන්නට ඕන. මෙන්න මෙතෙන්ට පින්නතුනි මෙන්න මේ පහසුකම් ටික ලබන්න තමයි මේ අවබෝධය සහ ඒ අවබෝධයත් එක්ක අපේ ජීවිතයට ප්‍රායෝගික කරන්න තමයි පින්නතුනි අද අපි මේ ලැබපු සියලුම පහසුකම් ටික ලැබුවේ. දැන් ඇතැම් විට ඔබ ගිහි කාලේ ගැන කියාගෙන, ඇතැම් විට හොඳට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියකුත් අරගෙන විවාහ වුණානේ. ඇතැම් විට මේ කරුණවලදී ඔබ බලාපොරොත්තු වෙනවා ජීවිතයේ ඉහළම සාර්ථකත්වය ඔබ මේ ලැබපු අවස්ථාව කියලා. ඒකත් යම් කිසි විදිහක සාර්ථකත්වයක් තමයි. ඇතැමිට දරුවෙක් ලබපු අවස්ථා ජීවිතය සාර්ථකම අවස්ථා කියලා ඔබ සලකනවා නේ. පින්නතුනි ඒ සාමාන්‍ය ලෝකේ සාර්ථකත්වය බලන අවස්ථාව. මේ අවුරුදු 50 ගැහැණක සාර්ථකත්වය බලන ලෞකික භෞතික ලෝකයේ මිනුම් දණ්ඩේක. නමුත් බුදුහාඳුරෝ කියන ඊට වඩා ගැඹුරෙන් විශාල කාල පරාසයක් තුල අපේ ජීවිත දෙස බලලා අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? සසර බොහෝ කාලයක් මෙයවිල දුක් විඳලා බොහෝ වෙහෙස මහන්සි වෙලා අපාගත අවස්ථා පසු කළා. අංගවිකල ආබාධිත අබුද්ධෝත්පාද කාල මණ්ඩබුද්ධික මේ සියල්ලක්ම පසු කරලා ඇවිල්ලා බුද්ධෝත්පාද කාලයක පරිපූර්ණ මනුසාත්ම භාවයක් සහිතව මෙන්න මේ කල්යාණ මිත්‍රයන් ලැබුව අවස්ථාව තමයි අපේ ජීවිතයේ අභිෂේක ලැබෙන අවස්ථාව. රජකමට ඔටුනු පළඳින අවස්ථාව. ඒක පින්නොතේ නැත්නම් අපිට අවුරුදු 7 දී කෙනෙකුට වෙන්නත් පුළුවන්. අවුරුදු 25 දී වෙන්නත් පුළුවන්. අවුරුදු 40 දී වෙන්නත් පුළුවන්. අවුරුදු 60 දී වෙන්නත් පුළුවන්. බකුල හාමුදුරු වගේ අවුරුදු 80 දී වෙන්නත් පුළුවන්. සෝනාමෙහනිය, රාධ හාමුදුරු වගේ යවිතේකිය ඒ ඔටුනු පළඳවීම අවුරුදු 120 දී වෙන්නත් පුළුවන්. රාධ හාමුදුරු සෝනාමෙහනිය මහණුනි අවුරුදු 120 දී. එහෙම 120 දී මහණලත් වෙනතුනේ මේ ධර්මයේ ප්‍රයෝජන ගත්තා. ඒ නිසා ඔබ කවුරුත් ප්‍රමාද නැහැ. ඔබට අවධානයේ සිහිය තියෙනවා නම්, ඔබේ කන් දෙක හොඳට ඇහෙනවා නම්, ඔබ පින්නතුනේ ඇඳේ නැගිටින්න බැරුව හිටියත් ඔබට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ තරම් වාග්ය සම්පන්න දුර්ලභ අවස්ථාවක් මේ අපි ලබා ගත්තේ. මේ අවස්ථාව පින්නතුනේ කිසිසේත්ම මගේ හැරෙන්න දෙන්න හොඳ නැහැ. මේ අවස්ථාව අපි උත්සාහ කරවතින් දැඩේ වීරයන් කටයුතු කරෝතින් ඒ ආනිසංස විදියටම අපට ඊළඟට ලැබෙන අවස්ථාව මේ බුද්ධෝත්පාද කාලයේම කිතාම පහසුවෙන් මේ කටයුතු කරන්න පහසුකම් ටික අපිට ලැබෙන අවස්ථාවක් වටපත් වෙනවා. හැබැයි අපි මේ අවස්ථාව නොසලකා හැරියොත් ඒ අවස්ථාව නිසාම ඒ අභාග්‍ය සම්පන්න බව නිසාම ඇතැමිට කල්ප ගානකට බුදුවරයෙක් මුණ ගැහිම තියා බුදුවරයෙක් කියන වචනවත් අපට අහන්න නොලැබේ. මේ තියෙන අභාග්‍ය සම්පන්න බව නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තු නිසා ඒ නිසා වෙනතුනේ මේ අවස්ථාව කිසිසේත්ම අපට මගහැරලා යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පටිසම්පාදයේ අංග ටික අගින්දා මුලවට ටිකෙන් ටික මෙනෙහි කරගෙන ආවා. මෙනෙහි කරගෙන ඇවිල්ලා ඊට පස්සේ බුදුහාරු දැක්කා අවිද්‍යාව නැති වුණා තියෙන්නේ. මෙන්න මේ අපි බලන ලෝකය තුල මේක කලින් තිබිච්ච දෙයක්. ඒ වගේම මේක බැලුවට පස්සේ නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය දැක්වතින් මේක කලින් තිබෙච්ච දෙයක් නෙවෙයි, මේක අත්දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන අදහසින් බැලුවතින් ඒ බලන මොහොතක් පාසාම පින්නතුණියට අර ජරා මරණ කරා යා යන්නේ නැහැ, මගින්ම නවතිනවා. යාට සංස්කාර හට ගන්නවා. යාට කුසල සංස්කාර හට ගන්නවා. නිවන සඳහා ආදාර සංස්කාර සංඥා හට ගන්නවා. දස සංඥා දි හට ගන්න පුළුවන්. එයාට සලායතනක් හට ගන්න පුළුවන්. හැබැයි ඒ හට ගන්න සියලුම දේවල් නිවන ඉලක්ක කරගත්ු දෙයක් බවට පත් වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ඔව් සලායතන නිරෝධය කරාම යන පුද්ගලෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පින්නතුනි ආයතන හයෙන් ආයතන දෙකකින් විතරක් ආයතන එකකින් විතරක්. ඒ කියන්නේ සලායතන කියන්නේ ඇත්ත කනාදි මේ ආයතන හය. ඒ ආයතන හයක් තිබ්බට රහතන් වහන්සේ කෙනෙක් ක්‍රියා කරන්නේ මන ආයතනයෙන් විතරයි. ඇත්තම පින්නතුන් රහතන් වහන්සේ විතරක් නේ දැනුත් අපිත් ක්‍රියාත්මක වන්නේ එමමයි. අපට හිතෙනවා මේ ඇසෙන් රූප දකිනවා කනෙන් දැන් ශබ්ද අහගෙන ඉන්නවා කියලා. නමුත් අපේ ජීවිතේ ක්‍රියාත්මක වන්නේ තනිකරම මානසික මේ ක්‍රියාත්මක වන්නේ. ඒ මානසික ස්වභාවය අනුව තමයි මේ ආයතන නිර්මාණය වෙලා මේ බාහිර රූපයක් අද මේ අවස්ථාවේ මේ විදිහට තේන්නේ. මනසේ පැත්ත වෙනස් වෙච්ච ගමන්ම මේ පේන විදිය වෙනස් වෙනවා. ඒ නිසා පින්නතුනි ඒ පේන පැත්ත හොඳ පැත්තට දුකෙන් නිදහස් වෙන විදියට මේක නිර්මාණය කරගන්න පුළුවන් නම් අපි දක්ෂ වෙනවා පින්නතුනි මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා මෙන්න මේ සඳහා මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ හැම තැනදීම ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවය සහ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය අනුව විවිධ න්‍යායවලින් විවිධ විග්‍රහවලින් ලෝකයට දේශනා කලින් පින්නතුනේ මෙහිදී ප්‍රධානතම කාරණයක් තමයි මේ පටිසම්පාදයේ තේරුම් ගැනීමත් එක්කම ඔහුට දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම කියන එක ඔහුට දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ අතීතයේ දැනුත් කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා. මොනවද ඒ කාරණා දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. වෙනත් විදියකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ආර්ය සත්‍ය හතර. වෙනතුනි මෙතෙන්දී ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. දුක කියන එකක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි වෙනතුනි අපි ජීවිතේ ඉතාම ගැඹුරෙන් නුවණින් සහ ඉතාම අවධානයෙන් අසා දැනගත යුතු අමතක නොවනසේ සිතේ ස්ථාවර කරගත යුතු අවබෝධය දැනුම. දුක කිව්වහම පින්නතුනි ධම්මචක්ක සූත්‍ර ආදී තැන්වල දැක්වෙන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන හායකීම මේ වගේ කරුණු ටිකක් දුක හැටියට කියලා තියෙනවා. හැබැයි පින්නතුනි දුක සත්‍යයට යනකොට ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හිතන්නේ දුක කියන්නේ මෙන්න මේ ලෙඩ වෙන එක, මහලු වෙන එක කියලා. බාහිර පුද්ගලයෙකුට ද්‍රව්‍යයකට පනවල තමයි දුක කියන එක සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්න. නමුත් ඒක දුක සත්‍ය නෙවෙයි පින්නතුනි. ඒක දුක විතරයි. දුක සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. දුක සත්‍ය කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක. අපි ඇසට රූපයක් දකිනකොට ඒ දකින රූපය හඳුනා ගන්න එක රූපය කියලා අපි තේරුම් ගන්න එක. දැන් ඔබ මේක දකිනකොට මේක මයික් එකේ කියලා දකින එක හඳුනා ගන්න එක, ඒක දකින එක නෙමෙයි පින්නතුනි, ඒක දැනගන්න එක. ඔබ දැක ගන්න මෙතෙන්දී වර්ණ මාත්‍රය විතරයි. ඒ වර්ණ මාත්‍රය තුළදී මේක මොකද්ද කියලාවත්, මේක හැඩය මොකද්ද කියලාවත් ඔබ හඳුනා ගන්නෑ. වර්ණ ඡායාව විතරයි ඔබට ලැබෙන්නේ. හරියට මෙතෙන්ට කණ්ණාඩියක් තිබ්බොතින්, ඔබේ ඇස් දෙක ළඟම මේ පැත්තට හරවලා කණ්ණාඩියක් තිබුණොතින් ඒ කණ්ණාඩියට පේන එකයි ඔබේ ඇඟට පේන එකයි සමානයි. ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ වර්ණ රූපයෙන් ඇසේ තියෙන අර කැමරාවකින් ගන්න ෆොටෝ එකක් ගන්නකොට අර රෝල් දාලා අර එකපාර ගහනකොටම ඒ අවස්ථාවට පිච්චෙනවනේ ආලෝකේ. අන්න ඒක වගේ ඒ අවස්ථාවක ක්ෂණිකව ඒ අවස්ථාවට ඇසේ චක්කු ප්‍රසාදය බිඳෙනවා. ඊට පස්සේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව ඊට පස්සේ තමන් මේක හඳුනා ගන්නවා. මේ පිළිබඳව ඔබට අතීත අත්දැකීම් ටික සුභවාදී ආකල්පයක් නම් ඔබ මේක හොඳයි සුබයි කියලා ගන්නවා. මේ පිළිබඳව ඔබට අසුභවාදී ආකල්පයක් නම් තියෙන්නේ මේ වගේ මයික් එකකින් ඔබට කවුරු හරි ගහලා තියෙනවා නම් ඒක මතක් කේෂණ එක වැටෙන්න මිද. ඊට පස්සේ ඒක අනුව තමයි සංස්කාරය ගොඩනගන්නේ. දැන් ඔබට මෙතන මලක් පෙනුනොතින් ඒ මල ලස්සන මලක් වෙන්න පුළුවන්. ඒ ලස්සන මලත් එක්ක ලස්සන අතීතයක් නම් ඔබට තියෙන මල ලස්සනයි කියලා හිතෙනවා. හැබැයි ඒ මලම නිසා මල නැහැ දාගෙන කුඩා කාලේ දරුවෙක් හරි ළඟම ඥාතියෙක් හරි මැරිලා තියෙනවා නම් ඔබට නත් දැකීම ඊට වඩා වෙනවා. වැඩියක් තමයි වෙන තියෙන දෝරියන් ගෙඩියක් ගන්න බලන්න. දෝරියන් සුවඳක් ගන්න. මෙතෙන්ට ගෙනාවත් එක්කෙනෙකුට පලා තින්න බෑ දුවයි සමහර විට. තව කෙනෙක් ඒක හොයාගෙන අනේ මටත් මදුලක් දෙන්න කියලා එනවා. පින්නතුනි මේ එකම දේ තුලින් ඒ බාහිරින් නම් සැප හෝ දුක ආවේ දෙන්නටම සමාන අත්දැකීමක් වෙන්න ඕන. නමුත් පින්නතුනි අපිට තියෙන අතීත අත්දැකීමත් එක වෙනස් වෙනවා. රට කජු ගන්න. රට කජු වලට සමහර හරි කැමති සමානට ඇලිජිකයක නේද? ඒ සුවඳවත් වෙන්න බෑ පළක් අයට. පින්නතුනි මෙන්න මේ අපේ ආයතන අනුව එක වෙනස් වෙනවා මිස ඒකේ තියෙන ගුණයකින් ආපු දෙයක් නෙවෙයි මේක. හැබැයි අපේ කයට යම් යම් ස්පර්ශ වෙන්න පුළුවන්. දැන් රස්න දෙයක් ගෙනල්ල මෙතන පිච්චුවොත් මගෙත් පිච්චෙනවා, අනිත් කෙනාගෙත් පිච්චෙනවා. ඒක කායික දොමනස්සේ හරි. ඒක එතනම නිරුද්ධ වෙනවා. කායික දුක් වේදනාව සමාන වෙනවා. හැබැයි ඒකෙන් ගන්න මානසික වේදනාව සමාන වෙනවා. මානසික වේදනා පුද්ගලයන් පුද්ගලට වෙනස් වෙනවා. හැබැයි අනිත් ආයතනත් එක්ක පිනතුණි ඇස කන නාසය දිව කියන මෙන්න මේ ආයතන හතරත් එක්ක එහෙම කතාවක් නැහැ. ඒකෙදි කාටත් එක සමාන දෙයක් එන්නේ. ආවට අපේ තියෙන අභ්‍යන්තර ස්වභාවය අනුව අපි එක එක චිත්‍ර රූප නිර්මාණය කරගෙන ඒ පටික කායේ අදිවචන සංපස්සයට යනවා. නැත්තම් අදිවචනේ නාම කායේ පටික සංපස්සයට යනවා. මනසේ තියෙන සිතිවිල්ලන් හිතනකොටම ඒක සොයාගෙන හෝ බාහිර ලෝකයට යනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. නාම කායේ පටික සංපස්සය මනසට සිතිවිල්ලක් එනකොට ඒකේ අතීත චිත්ත රූප ටිකත් එක්කම බාහිරට හොයාගෙන යනවා. පටික කායේ රූප කායේ අදිවචන සංපස්සය කියනවා. රූපයක් ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලින් රූපයක් ස්පර්ශ වෙනකොට ඒ රූපයේ අතීත අත්දැකීම මේ පැත්තට හොයාගෙන යනවා. මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙන එක තමයි අවිද්‍යාසහගත මනසක ස්වභාවය. ශ්‍රුතවත් ශ්‍රාවකය කියලා කියන්නේ දිට්ඨේ දිට්ඨමත්තං කියලා කියන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා ආයතන කුසලතාවය කියලා කියන්නේ මෙන්න මේ දෙක හටගවා ගන්න නැති ගතිය. ඒ හි ආයතනවල එතනම නිරුද්ධ වෙන බව නුවණින් දැකීමයි මෙහිදී කරන්නේ. ඉතින් මෙන්න මේ අවබෝධය සඳහා පිනොතුනි එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අපිට බාහිර ලෝකයක් නිර්මාණය කළ දෙන ස්වභාවය. බාහිර ලෝකයක් ඇත කියලා නිර්මාණය කළ දුන්නොත් පින්නතුනි ඊට පස්සේ ඒකේ නොඇලී නොගැටෙන්නවා කියලා කතාවක් නැහැ. මේ මොහොතේ නොගැටෙන වෙලෙන්න පුළුවන්. හැබැයි අවශ්‍යතාවයක් ආපු ගමන්ම ඒක කැලෙනවා ගැටෙනවා. දැන් ඇතැම් විට ඔබට ඊටාම දැන් අම්මා කියලා ගමු. අම්මට දැන් උගහා සලකනවනේ. හැබැයි ඒ අම්මා රූපයේ මේ ඔයා ඔබගේ රූපයේ බාහිරේ තියෙන කියලා හිතුවොත් ඔබ ඇතැමිට අවුරුදු 15ක් සලකලා තියෙන පුළුවන්. ඇතැමිට අන්තිම මොහොතේ දෙන වතුරක හිර වුණොත් ඇතැමිට හිත නරක් වෙන පුළුවන්. අර මෙච්චර කලක් මෛත්‍රියෙන් හිටිය දරුවා ගැන උනත් ඒ සුළු මොහොතේ හිත වෙනස් වෙනවා මේ රූපයේ බාහිරේ කියලා තියෙන හිතුවොත්. අපට හිතෙනවා නේ මම මෙච්චර උදව් කළා දිගටම මේ මිත්‍රත්වයේ තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් හිතගෙන දෙහෙම දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ජීවිත කාලයක් අමනාප කෙනෙක් අන්තිම මොහොතේ සැලකුවොතින් ඒ සලකන දේ නිසා මර දේ වෙනස් වෙන්නත් පුළුවන්. ඒ බාහිර රූපයටම හිත ගිහිල්ලා. ඉතින් මම සඳහන් කරන්න උත්සාහ කළේ මේ හිතේ තියෙන ස්වභාවයේ හිත ගැන විශ්වාසයක් කියන්නේ බැරි කමයි. අවිද්‍යා සහගත සිතේ ස්වභාවය මේකයි. බාහිර සත්‍යයේ පුද්ගලයෙක් ඇත කියන අවිද්‍යා සහගත හිතින් නම් අපි බලන්නේ ඒ දේ ගැන මේ මොහොතේ ඇලීමක් ගැටීමක් නොතිබ තිබුණත් ජීවිතයේ ඕනෑම මොහොතක ඒ දේ හොයාගෙන ගිහිල්ලා ඒ දේට ඇලුම් කරන්න හෝ ද්වේෂ කරන්න පුළුවන්. ඒ නිසා බුදුදහමෙන් දුකේ මුලටම ගිහිල්ලා හේතුවටම ගිහිල්ලා අවිද්‍යාවටම ගිහිල්ලා ඒ අවිද්‍යාවම දුර වෙන විදියටම සම්පූර්ණ දර්ශනයක් අපට ලබා දෙනවා. මෙන්න මේ විදියට මේ ස්කන්ධ පංචකයේ හිත බැස ගන්න නැති විදියට උපාදාන ස්කන්ධයේ නොගෙටෙන හට නොගන්නා විදියට ජීවිතයේ දර්ශනය බලන්නයි අර සක්කාය දිට්ඨිය ගොඩනැගීමේ ආකාර විස්තර කරන්නේ. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම කොටස සලකනවා. දැන් මේ රූපය පේනකොට මේ පේන රූපය මෙයාගේ ආත්මය කියලා හිතනවා. ඒ නිසා තමයි මොකක් හරි වරදක් වුණ ගමන් බලන්නේ ඇතැම් විට. මේ ආත්මය තමයි එක කලේ. එයාට රිදවන්න ඕන නම් බනිනවා. ඈ මේ රූපය ආත්මයක් කොටස සලකනවා. මෙයාට බැන්නොත් මේ පේන රූපෙට බැන්නොත් මම හොඳ දෙයක් කිව්වා කියලා කියන ඊට පස්සේ. රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ ඒකයි. අපි පුද්ගලන්ට ගහන්නේ මදුරේ කහම මරන්නේ නැරුවට පස්සේ ආ රූපයේ ආත්මයක් තියෙන මම ආත්මයට හොඳ පාඩමක් ඉගෙනුවා කියලා කියන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මය කොට සලකනවා. රූපවන්තං වා අත්තාන ඊළඟට හිතනවා ආත්මයට රූපයක් තියේ කියලා. මරණයට පත් වුණාට පස්සේ අපි පින් අනුමෝදන් කරනවනේ. ප්‍රාණකාරියට පින් අනුමෝදන් කරන්නයි කියලා අපි කියනවනේ. කියන්නේ අපි හිතන්නේ දැන් මෙතන රූපේ නැති වුණා ඊළඟ තැනට මෙයා මේ රූපේ වගේ එකක් අරන් ගියා අන්න ඒ ආත්මයට මම පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා රූපවන්තං වාත්තාන කියන තැනට යනවා. ඒ ආත්මයට දැන් රූපයක් තියෙනවා, අන්න ඒකට මම පින් අනුමෝදන් කරනවා කියලා කියනවා. දැන් ගහනකොට හිතන්නේ රූපං අත්තතෝ සමනපස්සති, රූපේ ආත්මයන්කට සලකනවා. දැන් මෙයාට මේ පේන රූපෙට ගැහුවොත් මම ආත්මයට ගැහුවා දැන් හරි. හොඳ දෙකක් කිව්ව හොඳ පාඩමක් ඉගෙනුවා කියලා. ඊළඟට රූපවන්තං වාත්තානං, ආත්මයට මේ ඇතුලේ ඉන්න ආත්මයට රූපයක් තියෙනවා. එතකොට මේ ආත්මය මෙතනින් නික්මෙනවත් එක්කම ඊළඟ යන්තනට යනවා. රූපය රූපයක් අරගෙන අන්න එයාට දැන් මම මේ පින් අනුමෝදන් කරනවා. රූපවන්තං වාත්තානං. ඊළඟට කියනවා අත්තනිවා රූපං, ආත්මය තුල රූපේ බැසගෙන ඉන්නවා කියලා. හරියට භාජනයක් තියෙනවා. භාජනයේ ආත්මය නම් රූපය කියනක අන්නේ ආත්මයට බැසගෙන ඉන්නවා කියලා හිතනවා. ඊළඟට රූපස්මින් වාත්තාන. භාජනයක් තියෙනවා, භාජනයේ හරියට මේ කය වගේ, මෙන්න මේ කය නැමැති භාජනයේට ආත්මය කියන ඒ දේ බැසගෙන තියෙනවා. මෙන්න මේ අපි හිතන විදිය. මේක රූපය ගැනක් හිතනවා, වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ගැනම අපි අවිඥානිකව හිත යනවා. මේක මේ වචන වලින් නැති වුණාට මේක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. දැන් අපි පුද්ගලයන්ට ඩීල් කරන්නේ මේත් එක තමයි. පුද්ගලයන්ට කටයුතු කරන්නේ මේ දර්ශනයෙන් ඉඳන් අපි. ඒකට මේ නිසා තමයි අපට පුද්ගලයන්ගෙන් දුක් සැපෙන්නේ. එතකොට බුදුදහමේ දර්ශනය කියලා කියන්නේ මේ බාහිර ඇත්තටම රූපයක් තියෙනව නෙවෙයි, මේ මොහොතේ සතර මහා භූත රූපය මගේ ආයතන වලට අනුව නිර්මාණය කරන මේ සතර මහා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපය මේ අවස්ථාවේ මගේ අභ්‍යන්තර ස්වභාවය අනුව නිර්මාණය වෙන දේ. අන්නේ නිර්මාණය වෙන දෙයට මම අවිද්‍යාවෙන් හිත බැස ගන්න නිසායි මේ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ කියන මෙන්න මේ අවබෝධය එනවා. ඒ අවබෝධයට එනවත් එක්කම පිනතනේ බාහිර රූපයන් දකින්නකොට මෙයා බාහිර නෙවෙයි බලන්නේ, මේ පැත්ත බලන්නේ. බාහිර කෙනෙක් එක්ක හිනා වෙනවා නම් සතුරු වෙනවා නම් එයා දන්නවා තමන්ගේ පංචපාදන් ස්කන්ධයත් එකයි සතුරු වෙන්නේ කියලා. මේ පැත්තයි බලන්නේ. කාට හරි ද්වේෂ කරනවා නම් එයාට නෙවෙයි ද්වේෂ කරන්නේ, මේ තමන්ගේම මේ පහටයි ද්වේෂ කරන්නේ කියලා දන්නවා. කාට හරි ඊර්ෂ්‍යා කරනවා නම් ඊර්ෂ්‍යා කරන්නේ එයාට නෙවෙයි, මෙහාටම ඊර්ෂ්‍යා කරගෙන තියෙනවා. පිනතනේ තමන්ට තමන් ගැන ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. තමන් ඉක්මනට මේ දුකෙන් නිදහස් වෙන්න කියන ආකල්පයක් තියෙනවා. අපි බොහෝ විට පේන තියෙන බාහිර ලෝකයේ පුද්ගලයන් එක්ක ඝනජන කරද්දී අපිට හිතෙන්නේ අපි බාහිර පුද්ගලයන්ට හොඳ කළා, නරක කළා, පාඩම් ඉගැන්නුවා, හොඳ දෙයක් කිව්වා, ඔහොම කියලා හිතන්නේ නේ. අන්තිමට අපි ඔක්කොමටම මොකද කරගෙන තියෙන්නේ? මේ තමන්ගේම පංච උපාදානස්කන්ධයට මේ සලකගෙන තියෙන්නේ. මේකයි පේන තියෙන යථාර්ථය. ඉතින් මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් තමයි පිනතුනේ අපි තමන්ගේ පැත්තට හැරෙන්නේ. එතකොට මේ ලෝකයේ තුල පිනතුනේ ඇසට රූපය දකිනකොට, කනට ශබ්දය අහනකොට, නාසයට ගඳ සුවඳ විඳිනකොට, දිවට රස දැනෙනකොට, කයට ස්පර්ශ දැනෙනකොට, හිතට සිතුවිලි වෙනකොට මේ ආයතන හයේ කිසිදු දෙයක් පිනතුනේ කලින් නිර්මාණය වෙච්ච දේවල් නැහැ. සම්මුති සත්‍ය අනුව ලෝකේ දෙයක් තියෙනවා, කලක් තිස්සේ ඉඳලා දෙයක් තියෙනවා. ඒක හරිය සම්මුති සත්‍ය අනුව ඒ ලෝකේ යන ක්‍රමය. හැබැයි දුකෙන් නිදහස් වෙන නම් පරමාර්ථ සත්‍ය අනුව බලන්න ඕන. ඉහළම නුවණකින් ප්‍රඥාවකින් බලනකොට පින්නතුනේ අපේ ජීවිතයේ රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. ඇසවත් රූපේවත් කනවත් ශබ්දේවත් මේ කිසිදු දෙයක් කලින් නිර්මාණය වෙච්ච දේවල් නැහැ කියනද. මේ මොහොතේ තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මෙන්න මේ කරුණවල ස්වභාවය අනුව හැම මොහොතම නිෂ්පාදනය කරගන්නවා අපි. කර්මාන්ත ආයතනයක් මේක. ඒ නිසා තමයි මේකට ආයතන කියලා කියන්නේ. කර්මාන්ත ආයතන, ආයතන නිෂ්පාදනය කරන ස්ථාන මේවා. මේ හය නිෂ්පාදනය කරනවා අපි. අපි පින්නතුන් ඇත්තරම අපට සලකනවා නම් හැකිතා ප්‍රඥාව උපදවාගෙන මෙන්න මේ ආයතනවල දක්ෂයෙක් වෙන්නට ඕන. ආයතන කුසලතාවය ඇති කරගන්නට ඕන. අර කිංසුකෝම සූත්‍රයේ තියෙන්නේ දොරටු හයෙන් හය දෙනෙක් එන එක එක පණිවිඩ අරගෙන දූතයෝ දෙන්නෙක් එනවා. ඒ අය ඇවිල්ලා දොරටු වලින් ඇතුළු වෙලා නගරයේ මැද හතරමන් හන්දියේ ඉන්න නගර හිමියාට පණිවිඩය දීලා නැවත යනවා ආපු දොරෙන්. අන්න ඒ වගේ තමයි අපේ ඇසට තොරතුරු වරන් එනවා චක්කු ප්‍රසාදයෙන්. ඒක දුන්නා මුල් ස්වභාවයම දීලා එයා යනවා. හැබැයි අපි ඇතුළට ගියාට පස්සේ අසීයෙන් නම් මේක ගත්තේ අපට මේ තොරතුරු දෙන්නේ සති සම්පජඤ්ඤය කියන මිතුරා නෙවෙයි. අපට මේක දෙන්නේ අසති අසම්පජඤ්ඤය කියන සතුරයි මේක දෙන්නේ. දුන්නොත් ඒ ඇතුලේ ඉන්න නගර හිමියා එළියට අරන් යනවා. එළියට අරන් යනවා. ආයි හතරමන් හන්දියේ නගර හිමියා ඇතුලේ අර දොරටු වලින් ආරක්ෂා වෙච්ච පවුරු වලින් වට වෙච්ච ඒ සුරක්ෂිත අභ්‍යන්තර නගරේ තියන්නේ නෑ ඔහු. ඔහු එළියට අරන් යනවා. එළියට අරන් ගිහිල්ලා නිකන් නෑ ඌට ජරා මරණ කරා සියලු දුක් ටික දෙනවා. ඒ වගේම තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට හිතට අරමුණක් එනකොට යම් කිසි කෙනගෙන හිතනකොට ඔබ අවිද්‍යාසහගතව ඒ බාහිරෙන්න පුද්ගලයෙක් ඉන්නවයි කියලා හිතලා ඔබ සංස්කාර ගොඩනගා ගන්නව නම් ඔබ එළියට අරගෙන තියෙන්නේ ඔබේ ආයතනවල දක්ෂතාවය නැති නිසා මියස්කන්නාසාදී ආයතනවල සතිය නැමැති සැබෑ මුරකාරයා ආරක්ෂාකාරයා ආරක්ෂකයා ඔබ නොයදපු නිසා ඔබ එළියට අරන් ගිහලා තියෙන්නේ. පින්නතුනි මෙන්න මෙතන තමයි අපේ සැබෑ දක්ෂතාවය. අපි මේ ආත්ම භාවිතරක් නෙවෙයි සතර අනාදිමත් කාලයක් හිත දිනු කර ලැබපු සියලුම දක්ෂතාවයන් අපි එක තැනකට තියලා පාවිච්චි කරන අවස්ථාව. ඔබ මේ ආත්මය උපයෝගයෙන් කරගත්තු දැනුමෙන් තමයි ඔබ යම් රැකියාවක් කරන්නේ, වෘත්තියක් කරන්නේ. නමුත් අපි මෙන්න මේ ආයතන කුසලතාවය කියලා කියන්නේ මේ ආත්ම භාවිතරක් නෙවෙයි සතර අනාදිමත් කාලයක් දාන ආදී පෙරම් පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා ප්‍රාර්ථනා කළා, ශ්‍රද්ධා දින්දිරි දරන් සම්පූර්ණ කළා, මේ සියලුම දේවල් වල ප්‍රතිඵලය ගන්න අවස්ථාව තමයි පින්නතුනි මෙන්න මේ ආයතන කුසලතාවය අවස්ථාව. මෙන්න මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තොත් පින්නතුනි මේ සිහිය සහ නුවණ සම්මා දිට්ඨිය තුල අපි ඉන්නව නම් ඒ ඉන්න මොහොත තුල පින්නතුනි අපේ ජීවිතේ කිසිදු දුකක් කිසිදු කෙනෙකුට දෙන්න බෑ. අපේ ශරීරයේ බරපතලම රෝගය මේ මොහොතේ හැදෙලා තියෙන්න පුළුවන්. තමන් මරණාසන්න වෙලා මේ මොහොතේ ඉන්න පුළුවන්. නමුත් ඒ කිසිදු දෙයකින් ඔබ මේ භෞතික රූපයක් මත යැපෙන්නේ නැහැ වෙලාවේ. ඔබ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ඔබේ ප්‍රඥාව මත. ඒ ප්‍රඥාව මත යැපෙන්න වෙලාවේ තනිකරම මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ දකින්නේ. අතීත සහ අනාගත කියන අත දෙකෙම දුර වෙලා ඉන්නේ. වර්තමානයේ පිටලෙන්නේ නැහැ. වර්තමානයේ සමුදේ වේ දකින්නේ. ඔබට පින්න තුනේ ලෝකෙන් ලැබුණත් නොලැබුණත් ඒ කිසිම දෙයක් ඔබට දැනෙන්නේවත් නැහැ. ඔබ භෞතිකත්වයේ සම්පූර්ණ ඉක්මවල විතරක් නෙවෙයි. ඔබ මානසිකත්වයක් ඉක්මවලා ප්‍රඥාවත් එක්ක ධන දෙනු කරන ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ගමනේ දිපින්න තුනිය. මෙන්න මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ බාහිර දේවල් වල අවිද්‍යාසහගතව තමන්ගේ හිත පතිත කර නොගන්න විදිය දර්ශනයකින් අභ්‍යන්තර නුවණකින් කාලය ගත කිරීම. ඒතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ පිටස්තර ලෝකයක් තමන්ගේ අවිද්‍යාවෙන් නිර්මාණය කර ගැනීමට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට දුක කියලා කියන්නේ ලැඩවීම මහලවීම ආදී කාරණා. මෙන්න මේ දුක්ඛ සත්‍ය තේරුම් නොගැනීමේ ආදීනව විදියටයි ලැඩ දුක් ආදී මේ සියල්ලක් මෙන්නේ. එතකොට මෙන්න මේ විදියට හිත බාහිර රූපය තුල බැස නොගත්තොත් අර ජරා මරණ කිසිවක් පණවන්න තැනක් නැහැ. නැගෙනහිරින් ආලෝකයක් එනවනම් ඒ ආලෝකයේ එනකොට මේ පැත්ත පිටියේ තිබුණොතින් පිටියේ ආලෝකය වදිනවා. ඒ නැගෙනහිරෙන් එන ආලෝකය පිටිය නැත්තම් පොළොවට පතිත වෙනවා. මේ පොළොව නැත්තම් බිමට පතිත වෙනවා එළියේ. එළියේ බිමක් නැත්තම් වතුරක් තියනවා නම් වතුරට පතිත වෙනවා. ඒ පිටියවත් මේ පොළොවවත් මහ පොළොවවත් වතුරවත් නොතිබ්බොත් මොකද වෙන්නේ? ඒ ඡායාවක් පතිත වෙන්න තැනක් නැහැ. අන්න ඒ වගේ අපේ හිතත් මේ දෙයක් කෙරෙහි අවිද්‍යාවෙන් පතිත නොවුනොත් ඒ කියන්නේ දුක පිහිටන තැනක් නැහැ. දුක් වෙන දෙයක් නැහැ. මෙන්න මේක තමයි අපි දුක් සත්‍ය දි තේරුම් ගන්නෙ. සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය සත්‍ය කියලා සාමාන්‍යයෙන් ලෝකයා කියන තෘෂ්ණාව. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසු කියන්නේ මේ බඩු භාණ්ඩ වලට තියෙන ආසාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා සමහර දාර්ශනිකයන් සමහර ආගමික නායකයන් පාරාසාරිය වගේ අය කියයි කිව්වේ ඇසින් රූප නොබල ඉන්න කනින් ශබ්ද නොඅසා ඉන්න කියලා. ඒගොල්ලන්ගේ ආගම්වල එහෙමයි කිව්වේ. කෙලෙස් ඇතිවන්නේ රූප නිසා, ශබ්ද නිසා ඒව නොඅහා ඉන්න නොබල ඉන්න කියලා. ඒ පාරාසාරියගේ ගෝලයේ උත්තර කියලා මානවකේ බුදුරජාණන් වහන්සේ මොන ගැහිච්ච වෙලාවකදී මේක කිව්වා. මගේ ගුරුවරයා පාරාසාරිය කියන්නේ ඇසින් රූප බලන්න එපා, කනින් ශබ්ද අහන්න එපා කියලා අපට අපව හික්මවන්නේ කියලා. බුදුහාඳුර අහනවා, එහෙනම් උත්තර උපදින්ම අණ්ඩය, උපදින් බිහිරියය, බාහිතේන්ද්‍රිය පුද්ගලයන්ද කියලා. සංවරයද කියලා. ඇයි ඒගොල්ලන් කිසිම රූපයක් බලන්නේ නැහැ, කිසිම ශබ්දයක් අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන විසිරුත් දේවල් කාමයන් නෙවෙයි කියලා. රාගය නෙවෙයි බාහිර, බාහිර නෙවෙයි රාගය තියෙන්නේ. සංකප්ප රාගෝ පරිසස්ස කාමෝ, පුද්ගලයාගේ අභ්‍යන්තරයේ මේ රාගය හටගන්න. බාහිර රූප දකිනකොට සංවරයක් වෙන්න කියන එක ධර්මයේ තියෙන මෙහෙම නැත්තේ නැහැ. නමුත් ඒක ප්‍රාථමික සංවරයක් විතරයි. නියම සංවරය ඇති වෙන නම් අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාසගත කෙලෙස්ම මුලින් උපුටා දමන්නට වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයක් මත සාමාන්‍ය ලෝකෙ හිතන් ඉන්නේ මේ බාහිරින් තමයි දුක් සැපෙන්නේ කියලා. සමුදය විදිහට සැලකන්නේ ඒක. නමුත් සමුදය සත්‍ය කියන්නේ ඒක නෙවෙයි. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තමන් ජීවත් කරවන්න තියෙන ආසාව, තෘෂ්ණාව. දැන් අපට හිතෙනවා මම දරුවට ආදරේ කියලා නේ. දරුවට ආදරේ කියලා තමයි අපට හිතෙන්නේ. ඇත්තටම තමන් ආදරේ කාටද? තමන්ටයි ආදරේ. දරුවට ආදරේ කියලා කියන්නේ ඇයි? දරුවට ආදරේ කියලා කියන්නේ දරුවා හොඳට ඉන්නකම් ආදරේ. ඇයි? හොඳට හිටියොත් හොඳට ඉගෙනගෙන මට නාතු නම සලකයි, නොසලකුවත් අඩුගානේ මගේ නම්බුව හරියනයි ඇයි කියලා හිතාගෙන ඉන්නවා. දරුවා අකීකරු වෙනකොට, නරක දේවල් පාවිච්චි කරනකොට, ලෙඩ වෙනකොට දරුවට කෑ ගහනවා. ඇයි කෑ ගහන්නේ? දරුවට ආදරෙන්ද? නෑ, මට ඉස්පිරිතාලේ ගන්න රස්තියාදු වෙන්න නෝ ඒකයිනේ. මට දුක් විඳින්න වෙනවා. තමන්ගේ මේ ඇතුලේ තියෙන තමන්ගේ නම්බුවට හානි වෙනවා. තමන්ගේ මූණේ දැලි ගෑවයි කියනවා. අන්න ඒ අපකීර්ති දෙකත් එක්ක මේ අභ්‍යන්තරයේ තියෙන ආශාව නිසා තමයි මේ බාහිර දේවල්ට ඇලීම හා ගැටීම ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මෙහි, බාහිර නෙවෙයි. තමන්ගේ ඥාතිවරයෙක් දරුවෙක් අකීකරු කමක් කරනකොට කේන්ති යනවා නම් ඒ කේන්ති තියෙන දරුවන්ගේ නම් අල්ලපු ගෙදර කෙනාටත් ඒ කේන්තිය මෙන්න ඕන. එහෙම එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මේ අභ්‍යන්තරයේ තියෙන ආශාව නිසා බාහිර කෙනෙක් දුක් විඳිනවටත් කැමති. දරුවෙක් කිව්වොත් මම රෑ නිදි මරාගෙන පාඩම් කරා කියලා, හා බොහොම හොඳයි බොහොම හොඳයි, එහෙම තමයි හොඳ ළමයි. දරුවෝ දුක් විඳිනවටත් කැමති. ඒ කැමති දුක් විඳලා හරි මාව සතුරු කරන්නවා. දැන් ගෙදරින් ආවොත්, ගෙදර ගිහිල්ලා ඇහුවොත් පුතේ කොහමද, මං එනකම් කොහමද, හොඳට හිටියද? අනේ අම්මේ, අම්ම එනකම් හරි අමාරුවෙන් මම මේ හිටි, හරි දුකෙන් හිටි, හරි සන්තෝෂයෙන්ම කිව්වමනේ. මම්මට තමයි පුතා යැපෙලින් හරිම හොඳ පුතේ කියලා. බැරුවත් කිව්වොත් නෑ අම්මේ හරිම සතුටෙන් හිටි, අම්ම තව පරක් වෙලාම නම් හොඳයි. අම්ම නැති එකම හොඳයි, මට එහෙම පරක් වෙලා වෙන කමන්නේ. ඊට පස්සේ මෙන්න කේන්ති යනවා. මුන්ට මම මෙච්චර කරලත් මේ කිසිම ගාණක් නැහැ කියලා. පින්නතුනේ තමන් කැමති තමන් වෙනුවෙන් අනිත්‍ය දුක් විඳිනවට කැමති. එතකොට මේ අභ්‍යන්තරයේ තියෙන තමන් ජීවත් කරවන්න තියෙන මේ ආසාව නිසා තමයි මේ විදිහට මේක ක්‍රියාත්මක වන්නේ. නමුත් අපට හිතෙන්නේ මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ. දුකට හේතුව බාහිරින් කියලා අපි හිතන්නේ. සමුදය හැටියට ගත්තොත්ින් බාහිර දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සමුදය සත්‍ය විදිහට ගන්නකොට ආර්යයන් වහන්සේලා අවබෝධ කරගන්න සත්‍ය තුළ දුක්ඛ සමුදාර සත්‍ය කියලා කියන්නේ. දුක නිර්මාණය වෙන්න හේතුව කියලා කියන්නේ මේ අභ්‍යන්තරයේ තමන් තමන්ට තියෙන කැමැත්ත. මේක තමයි වරක් කොසොර රහිතමා මල්ලිකා දේවියගෙන් අහනවා, මල්ලිකා ඔබ ලෝකේ වඩාම කැමති කාටද කියලා. මල්ලිකා දේවිය මොකද කියන්නේ? මල්ලිකා දේවිය කියනවා මම ලෝකේ වැඩිම ආදරෙන් මට කියලා. දැන් රජතුමා බලාපොරොත්තු වෙන මොකද්ද? රජතුමා බලාපොරොත්තු වෙන රජතුමා කියලා කියයි කියලා. බුදුහාමුදුරන්ට මේක ගිහිල්ලා කිව්ව බුදුහාමුදුරුවෝ කිව්වා ඉතින් ඇත්තනේ ඉතින් මල්ලිකාව කියලා තියෙන්නේ. ඕනම කෙනෙක් තමන් තමන්ටයි කැමති. අනිත් කෙනාට අපි කැමතියි කියලා කියනවා. කැමිට දරුවෙක් හැම ලැබුණොත් තමන්ගේ ලේ ටික උනාක් දීලා බේර ගන්න කැමති. සමහර අම්මා දිනනවා අම්මා කැමිට වකුගඩුව දෙනවා, අම්මගේ වකුගඩුව දරුවන්ට දෙනවා. එහම මෛත්‍රී සාගතව කරනව නැත්තේ නේ. නමුත් මේකේ මූලය බලන් ගියාම අවංකව බැලුවොත් මේ තමන් එයා තමන්ගේ කොටසක් හරි දීලා ඒ දරුවා හරි ජීවත් වෙලා සතුටෙන් තියලා තමන් මිය ගියත් තමන්ගේ මේ අභ්‍යන්තරයේ තමන්ගේ ආත්මයට තියෙන කැමැත්ත නිසා තමයි මේ සිද්ධ කරන්නේ. එහෙම නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඊටාම සියුම් මට්ටමින් මේක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුදහමේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට සලකන්නේ මේ තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තියෙන කැමැත්ත. දෙවනි සත්‍යය. ඊළඟ කාරණය තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ සත්‍ය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර රූප ශබ්ද වලට තියෙන ආසාව නැති කිරීම කියලා. ඒක නිරෝධය. හැබැයි නිරෝධ සත්‍ය කියන්නේ ඒක නෙවෙයි. නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා කිව්වට මේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණාව නැති කිරීම. ඒ නැති කරන එක මම තෘෂ්ණා නොකර ඉන්න කියලා ලොකු උත්සාහයකින් කරන්න බෑ. ඇයි? ඒක එහෙම අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ තෘෂ්ණාව කැමැත්තෙන් මං තෘෂ්ණාව අයින් කරන්න කියලා හදනකොට තෘෂ්ණාව තවත් වැඩි වීමයි වෙන්නේ. ඒ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය විදිහට දේශනා කළේ ආරස්නගේ මාර්ගය. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තවයි. සම්මා දිට්ඨිය ප්‍රඥාව ඇති කරගන්න ප්‍රමාණයට මේකට තියෙන ඇල්ම දුර වෙනවා. මේ අභ්‍යන්තරේ ආශා කරවතින් ආශා කරනකම් මේ දුක් ටික තමයි ඇති වෙනවා කියලා මේ ප්‍රොසෙස් එක දැක්වතින් ඒ දකින්න ප්‍රමාණයට තමන්ගේ මේ අභ්‍යන්තරේට තියෙන ආශාව ටිකෙන් ටික තමන්ම ඉබේම අඩු වෙනවා. ඒක කැමැත්තෙන් අඩු කරගන්න දෙයක් නෙවෙයි. අපි සඳහන් කළා අර ආලෝකයන් දැල්වෙනකොට අන්ධකාරය දුර වෙන එක ඒ ආලෝකයේ දැල්වීමේ ක්‍රමය. ආලෝකය දැල්වෙනකොට අඳුර අයින් වෙන එක ඒ ආලෝකයේ දැල්වීමේ ප්‍රතිඵලයක්. අපට බලෙන් ආලෝක අන්ධකාරය අයින් කරන්න බෑ. අන්න ඒ වගේ අපේ අභ්‍යන්තර තෘෂ්ණාව මන් තෘෂ්ණාව අයින් කරනවා කියලා කරන්න බෑ. දානමය පින්කම් හැටියට තියලා ටිකක් අරගෙන තියෙන අභිජ්ජා කියන එක දැඩි ලෝභය කියන කඩු කරගන්න පුළුවන්. හැබැයි මේ අභ්‍යන්තරයේ තියෙන දැඩි ආසාව අස්මිමානයත් එක්ක යන මේ භව තණ්හාව කියන එක එහෙම නැති වෙන්නේ නැහැ. ඒ භව තණ්හාව නැති වෙන්නේ අවිද්‍යාවත් එක්කමයි. ඒ නිසායි නොවනති කෙනෙක් විසින් අර පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නිරුද්ධ වීම දැක්ක ගමන් ඔහුට තේරෙනවා දුරු කරන්න ඕන මොකද්ද කියලා. මොකද්ද දුරු කරන්න ඕන? අවිද්‍යාවයි භව තණ්හාවයි කියලා. මෙන්න මේ නොදැනීම කියන එක දුරු කරන්න ඕන. දුරු වෙනවත් එක්කම ඊට සමගාමීව භව තණ්හාව කියන එකත් දුරු වෙනවා. හරියට එකම කාසිය දෙපැත්ත වගේ. කාසියක් අරගෙන විසිකනකොට කාසිය දෙපැත්තමයි විසෙන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණයට භව තණ්හාව ක්‍රමානුකූලව දුරු වෙලා යනවා. පින්නතුනි මෙන්න මේකයි මෙන්න මේ අභ්‍යන්තරයට තියෙන ආශාව, භවතණ්හාව, අවිද්‍යාව සහ මිශ්‍ර වෙලා තියෙන මේ භවතණ්හාව සම්පූර්ණයෙන්ම දුර වෙන විදිය දර්ශනයක් ඇති කර ගැනීම තමයි මේ අභ්‍යන්තරයේ නිරෝධ සත්‍ය විදියට දක්වන්නේ. සුසුනාව දුරු කිරීමේ ලබන විමුක්තිය. ඊළඟට මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෝකේ මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය සාපේක්ෂව යනකොට සම්මාදිට්ඨිය සම්මා සංකප්පාදේ කාරණා සාමාන්‍ය විදිහට අපට විස්තර කරන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. සම්මා සංකප්ප කියන්නේ බාහිර පුද්ගලයන්ට හිංසා නොකර ඉඳීම, මෛත්‍රී කිරීම, ව්‍යාපාද නොකිරීම ආදී කියලා පනවන්න පුළුවන්. ඒ පනවන්නේ ලෞකික සම්මාදිට්ඨිය මත ඉඳගෙන. නමුත් වෙනතුනි සමදාරි සත්‍යයට එනකොට කොහොමද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සුතමේ ඥානෙ ලැබකෝ සත්‍ය ඥානෙ උපදවාගත්තු නුවණැති ශ්‍රාවකයාට මේ ලෝකතර සම්මාදිටිය නිසා හොට මේ සම්මාදිටිය ආදී අංග ලෝකෝත්තර අංග බවට පත් වෙලා ඔහුගේ මාර්ග සත්‍යයන් බවට පත් වෙන්නේ මොනවද? ඒ සම්මාදිට්ඨිය ඡේක සම්මාදිට්ඨිය බවට පත් වෙනවා. ඔහු ඉහළම ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්නේ සම්මා සංකල්ප විදියට. ඔහුට බාහිරට පනවන්න පුද්ගලයෙක් ඉතුරු වෙන්නේවත් නැහැ. සම්මා වාචා විදියට ඔහුට බොරු කියන පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතරම් මේ පැත්තෙම හික්මිලා. දැන් අද අපි බොරු කියන්නේ මේ ඉස්සරහ කෙනෙක් ඉන්නවා මම මෙයාට බොරු කියන්නේ නැහැ කියලා. මේ දෙන්නේ කියන සත්පුද්ගල විදිහට මම මේ දෙන්නට කේලම් කියන්නේ නැහැ කියලා දැන් බාහිරින් හික්මන්නේ දැන්. නමුත් මේ ආරස්තිංග මාර්ගයේ ගැඹුරට යනකොට කොහොමද වෙන්නේ? අර ඉහළ සම්මාදිටියක් ලැබෙනකොට ඔයා හික්මන්නේ බාහිරින් නෙවෙයි, හික්මන්නේ අභ්‍යන්තරයෙන්. බාහිර පුද්ගලයා කොට නිර්මාණය වෙන්නෙම නැහැ. ඔහු දන්නවා මේ නිර්මාණය වෙලා තියෙන පුද්ගලයන් සජීවීව සත්‍ය වශයෙන් ඉන්න පුද්ගලයන් නෙවෙයි. තමන්ගේ අවිද්‍යාවෙන් නිර්මාණය කරපු දේවල් කියලා දැකලා ඔහු මේ පැත්තෙම හික්මනවා. ඔහුට බොරු කියන කෙනෙක් ඉතුරු වෙලාවක් නැහැ. සම්මා කම්මන්ත විදියට ප්‍රාණඝාතයේ සොරකම අදත්ත දාන කියලා ඔහුට බාහිර රූප පුද්ගලයන් නිර්මාණය වෙන්නේ නැහැ ප්‍රාණඝාතය කරා. මේ විදියට පින්නතුනි සම්මා සති සම්මා සමාධි ආදී මේ සියල්ලක්ම ඊටම ඉහළ දැක්මකින් ඉඳගෙන ප්‍රඥාවේ ඉහළම තලයක ඉඳගෙන මේ තැනයි ස්පර්ශ කරනවා. මේකට තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. අර සාමාන්‍ය ලෞකික සම්මාදිටියෙන් පටන් ගත්ත මේ ගමන් මග ඉහළට යනකොට පින්නතුනි ඒක මාර්ගාංග බවට පත් වෙලා මාර්ග සත්‍යයක් බවට පත් වෙනවා. ඒ තත්ත්වයටපත් වීමේදී තමන්ගේ මනස හුවා දිනු වෙලා ඔහු සතර සතිපට්ඨානේ වඩලා සත්බොඥංග හුඟ දුරක් ගිහිල්ලා ඉහළ මානසිකත්වයෙන් තමයි දැන් මේ මාර්ගාංග ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක තමයි පිනතුණි දුකක් දුක සත්‍යයක්, සමුදයක් සමුදය සත්‍යයක්, මාර්ගයක් මාර්ග සත්‍යයක්, නිරෝධයක් නිරෝධ සත්‍යයක් කියලා ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අනාවරණය කරගන්න යථාර්ථය. සාමාන්‍ය ලෝකයේ මිනිසු කියන දුක සත්‍ය කියලා ලෙඩවීම මහලවීම මරණය කියලා. බුදුහාඳුර අවබෝධ කරගත්තේ යථාර්ථය නම් බුදුහාඳුර නම් ඒ යථාර්ථය අවබෝධ කරගත්තේ ගිහි ගෙයින් ඉක්මනක් කලින්. ඇයි ඒ? අර කන්නෑමදියේගෙන් ලෙඩෙක් මහලෙක් මලමිණියක් දැක්කනේ. ඒකනම් බුදුහාඳුර අවබෝධ කරගත්තේ බුදුහාඳුර සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී. එහෙනම් කියන්න අවශ්‍ය නැහැ පුබ්බේ අනුනුසෝසේසු ධම්මේසු චක්ඛු මුදපාදි ඥාන මුදපාදි කියලා. බුදුහාඳුර සම්බුද්ධත්වයට පත් වෙලා පස්සක මහණුට දේශනා කරපු මුල්ම ධර්ම දේශනාවේදී සඳහන් කරනවා මට පෙර නොයසු විරු ධමයක් පහළ වුණායි කියලා. ඒ පෙර නොයසු විරු ධම තමයි මොකද්ද? අර ලෙඩවීම මහලවීම කියන ඒ සාමාන්‍ය දුක නෙවෙයි දුක සත්‍යයක් විදියට සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියන මෙන්න මේ යථාර්ථයයි බුදුහාඳුර එදා පසක් කළේ. ඒ පසක් කරපු ධර්මයේ තමයි බුදුහාඳුර ලෝකයා වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කළේ. පින්නතුනි මෙන්න මේ යථාර්ථය කරා තමයි අපි මේ සියලුම ධර්ම කාරණාවලින් අවසානට ගමන් කළ යුතු මාර්ගය. ඇත්තටම පේනොත්නේ අපට භාවනාවක් කියලා වාඩි වෙන්න ඇස් දෙක පියා ගන්න ඕනේ අපි මෙන්න මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක දැනගෙන. එතකන් අපට හරියට දීපෙනයක් නොගෙන යන්නේ කොහටද කියලා නොදැන එළියට බැස්සා වගේ. අපි යන්නේ කොහෙද කියලා නොදැන එළියට බැස්සොත් මොකද වෙන්නේ? තමන් කොහෙද යනවද කියලා තමන් දන්නේ. වාහනේට නගින්න කලින් එළියට බහින්න කලින් තමන් දැනගන්න ඕන. තමන් යන්නේ කොහටද විතරක් නෙමෙයි. ඒ යන තැනට ලිපිනේ. යන්නේ කොහටද කියන එක තමයි මෙන්න මේ ආයතන නිරෝධයට සමුදේවය දකින්නට අන්තිමට යන්නට ඕන. ඒ යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨානය කියලා කියන්නේ. පින්නොතනේ අපි දැන් ටික වේලාවක් ආනාපාන සති භාවනාව ආශ්‍රයෙන් සතර සතිපට්ඨානය වඩන්නට අප බලාපොරොත්තු වෙනවා. පින්නතුනි ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තාම ලස්සන කතාවක් දේශනා කරනවා. මොකද්ද? Now we are going to practice breathing meditation. One day Buddha says in the discourse of breathing, when you practice one thing, the four things gradually increase. When these four things increase, other six things increase. When you develop these seven things, you can achieve two things. What is the only thing that we have to practice? Is breathing meditation. When we practice breathing meditation, fourfold mindfulness gradually increases. When we live in fourfold mindfulness, the seven enlightenment factors gradually increase. When we live and practice with seven enlightenment factors, as the result of practicing these seven things, enlightenment and liberation, we can achieve enlightenment and liberation. This is the path that Buddha explained as a gradual path. Satipatthane yana vidya me tiyenne ekak padana kota හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ මොකක්ද දෙක? ආනාපාන සතිය වැඩෙනකොට සතර සතිපට්ඨානේ දිනු වෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්බොජ්ජංගේ වැඩෙනවා. සත්බොජ්ජංගේ වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කළා. පින්නතුනේ ආනාපාන සතිය ගැන විවිධ විදිහේ විස්තර විවිධ සූත්‍රවල තියෙනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ අර කායනුපස්සනාවේ කොටස් හතර විතරයි විස්තර වෙන්නේ. නමුත් ගිරමානන්ද සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ ආදී තැන්වල ආනාපාන සතිය පියවර 16ක් විස්තර වෙනවා. ඒ 16 කියන්නේ කායනුපස්සනාව කොටස් විතරක් නෙවෙයි. වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨානෙම වැඩෙන විදිය අනුපිළිවෙල සඳහන් කරනවා. ඒ නිසා වෙනතුනේ අපි දැන් ටික වේලාවක් ආනාපාන සතිය වඩමු. මුලදී අපි ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය යොමු කළා. අවසානයේට ඒත් එක්කම අනිත්‍යතාවය මෙනෙහි කිරීම දක්වා අපි ටිකෙන් ටික ගැඹුරට යනවා. මුල් පියවර හතරේදී මේ කය පිළිබඳව යැපිලා අන්තිමටම මේ හලු කය සියුම් වෙලා ඒ ශරීරය හුස්ම රැල්ල බවට ඉතාම සියුම් අවස්ථාව බවට අපි ගන්නවා මුල් පියවර හතරේදී. ඊට පස්සේ කය පිළිබඳව අවධානය ගිලිහිලා වේදනා, සිත, ධර්මාදී කරුණු ඔස්සේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම දක්වා යනවා. හැබැයි ගියාට අර ආනාපාන සතිය ගැන සිහිය නැති වෙන්නේ නැහැ. ඒ සිහිය සියුම්ම තියාගෙන තමයි ටිකෙන් ටික මේ තමන්ගේ සතිය දිනුමෙන්. ඒ නිසා අවසානයේ දක්වාම අනිච්ඡානුපස්සේ විහෙරති පත්ත සිස්සාමීති සික්කති කියපු විදියට. ඊටත් පස්සේ ගිහිල්ලා විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සංගානුපස්සේ දක්වාම නිවන දක්වාම යන්නේ අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා ආස්වාස්සේ දැනෙමින් තමයි මේ ගමන අපි යන්නේ. එනිසා පින්නතින අපි ටිකෙන් ටික ආනාපාන සතිය පුරුදු කරමු. සමසතලිස් කර්මස්ථාන අතර සුවිශේෂීම කර්මස්ථානයේ භාවනා උපදේශයේ විදිහට සලකන ආනාපාන සතිය ලෝකේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ඒතරක් නෙවෙයි රහතන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකුත් නිර්වාණ අවබෝධයට පත් වෙන්නේ ආනාපාන සතිය වඩලා. ඉතින් අපට උපතින්ම උපන්දා පටන්ම ලැබිච්ච ආස්වාස ප්‍රාස්වාස නැමැති මේ ක්‍රියාවලිය නිවනට පිවිසෙන දොරටුවක් බවට පත් කරගන්න පුළුවන්. අපට මේ හුස්ම පොද දායාද කරපු අපේ දයාබර අම්මට, අපට රුධිරයේ දහදියෙන් අපව පෝෂණය කළ අපේ පියාණන් අපි දක්වන ඉහළම ගෞරවය, මේ අපට ලැබිච්ච සුසුම් පෙද කෙලෙස් නිවන්නට, දුක නිදහස් වෙනට, නිවන් දකිනට අපේ අරමුණ භාවනා මටහනක් බවට පත් කර ගැනීම. හොඳයි පින්නතුනි, ඔබේ ශරීරය ඊටාම සැහැල්ලුව පවත්වා ගන්න. Now we are going to practice breathing meditation. First of all, we relax our physical body and also we are aware of our body posture. Then gradually we focus our mind around the nose or upper lip. When we breathe in, we think that now I am breathing in. When I breathe in out, we know that I am breathing out. Keeping our attention around the nose, we reflect on breathing in and out. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව තමන්ගේ හිත නාසයේ කෙළවරට හෝ මුඛයේ උඩුතල ආශ්‍රිතව අපි පවත්වා ගන්නවා. Now I don't think my past or future. I completely keep my attention in the present moment with mindfulness, breathing in and out. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මම සම්පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නේ. නාසය ආශ්‍රිතව හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව වර්තමානයේ මා සිහිය පිහිටුවා ගන්නවා. කනින් ශබ්දයක් ඇහෙනකොටම මම ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කළ එක බැහැර කරනවා. ඇඟට වේදනාවක් දැනුණත් ඒ වේදනාව අනිත්‍යයි කියලා මම නැවත මගේ අරමුණටම හිත ගන්නවා. දීර්ඝව හුස්ම ඇතුළු වෙන විට දීර්ඝ හුස්මක් බවත් කෙටි හුස්ම ඇතුළු වෙන විට කෙටි හුස්ම ඇතුළු වෙන පිට වෙන බවත් මා දැන් ටිකෙන් ටික සියුම් අධ්‍යයනය කරමින් සිහිපත් කරනවා දකිනවා. සම්බකාය පටිසංවේදී යස්ස සිස්සාමේති සික්ඛති. මගේ සම්පූර්ණ කය මේ හුස්ම රැල්ල වශයෙන් දකිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ කයේ දැඩි ගතිය මට දැනෙන්නේ නැහැ. සම්පූර්ණ කය හැටියට මා දකින්නේ මේ හුස්ම ගැනීම හා පිට කිරීම පමණයි. හොඳට සිහිය තියාගෙන නාසය අග වර්තමානය තුළ සිහිය පිහිටුවා ගනිමින් මගේ සියලුම කය මේ ආස්වාස ප්‍රාස්වාසයේ පමණක් නේද කියන එක දකිමින් මා හුස්ම ගැනීම හා පිට කිරීම කරනවා. ආස්වාස ප්‍රාස්වාස කය සංසිඳන ආකාරය මට තේරෙනවා. ටිකෙන් ටික සැහැල්ලු වෙන බව. අන්න ඒ සියලුම මේ ආස්වාසකයි සැහැල්ලුවම අදකිනවා. පස්සම් බයක්කාය සංකාරම් පස්ස සිස්සාමීති සික්කති පස්ස සික්කති. මට දැනෙනවා මගේ හුස්ම ගැනීම හා පිට කිරීමේ සැහැල්ලුව මා දකිමින් අත්විඳිමින් හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. වඩ වඩාත් මගේ සිතේ ප්‍රීතිය හට ගන්නවා. මේ හුස්ම පිළිබඳව අවධානයත් ඒ පිළිබඳව සැහැල්ලුවක් දකින විට හිතේ ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීති පරිසංවේදී අස්ස සිස්සාමේදි සික්කති පස්ස සික්කති. සුඛ පරිසංවේදී අස්ස සිස්සාමේති සික්කති පස්ස සික්කති. මගේ හිතට දැනෙන ප්‍රීතිය වඩ වඩාත්ම සැපයෙන් බවට පත් වෙමින් ඒ සැපවත් බව මා දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා හික්මෙනවා. සිතට දැනුණා වූ මේ ප්‍රීතිය මගේ ශරීරයේ සැහැල්ලුව සතුට කරා යන ආකාරය මා දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ කායික සුවය දැනීමත් සමගම සංඥා වේදනා දිය හොඳට මට ප්‍රකට වෙනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සික්ඛති. මගේ හිතට එන සිතුවිලි සංඥා සහ වේදනා හඳුනා ගනිමින් මා ආස්වාස ප්‍රස්වාස තවදුරටත් කරනවා. ඒ චිත්ත සංඛාර සංඥා වේදනා සංසිඳවමින් මාස ප්‍රසාස කරනවා. ආස්වාස ප්‍රසාසයේ තුල මම සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. බාහිර කිසිදු අරමුණක් මා හිතන්නේ නැහැ. අතීතය අරමුණවත් අනාගත අරමුණවත් හුස්ම ගැනීම පිට කිරීමෙන් බැහැර දෙයක් ගැනවත් මා දැන් සිහි කරන්නේ නැහැ. සම්පූර්ණ වශයෙන් හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මා සිහිය නුවණ පවත්වා ගන්නවා. ආස්වාස ප්‍රස්වාස සිහියත් සමඟ දැන් මට මගේ හිතේ ස්වභාවය හොඳට පැහැදිලි වෙනවා. හරියට පිරිසිදු ජලයක යටිපතුල පෙනෙනා වගේ මගේ හිතේ ස්වභාවය හොඳට මා දකිනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීත් සික්ඛති. මගේ සිහිය දෙසත් මගේ සිත දෙස හොඳට බලමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ හිතේ දැඩි ප්‍රීතියක් හටගන්නවා. හුස්ම ගැනීම හා පිට කිරීම ගැන සිහිය සතිය දිරීමත් සමග ඒ හිත ප්‍රීතිය නිපිලි යනවා. අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත එන්න එනම තැම්පත් වෙනවා, සමාධිමත් වෙනවා. ඒ සිතේ සමාධිය දකිමින්, තැම්පත් බව දකිමින්, නාසය සමීපයේ හිත තියාගනිමින් තවදුරටත් මම ආස්වාස් ප්‍රස්වාස සිහින් කරනවා. මගේ කය මං හුවක් සැහැල්ලු කරගනිමින් මේ කරන්නේ. ගාක් සැහැල්ලුයි මගේ ශරීරය. සමාධං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. මගේ හිත ඊටාම නිශ්චල පිරිසිදු ජලයක්සේ සංසුන් සමාහිතයි. මගේ හිත මං හොඳට දකිනවා. හිතේ ස්වභාවය දැකලා, හිතේ සතුට, හිතේ සමාධිමත් බව හොඳට ස්පර්ශ කරමින් මා හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. සමාධිමත් වෙච්ච හිතට මට සිතිවිලි වල අනිත්‍යතාවය හොඳට පේන ගන්නවා. හැම මොහොතකම සිතත් සමගම වේදනා සංඥා සංඛාර රූපාදී මේ ස්කන්ධ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. මගේ සිත ආසිතවිලවල පවත්නා අනිත්‍යතාවය මා හොඳට දකිනවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති. මගේ හිත ඊටාම ලස්සන ප්‍රසන්න සුවඳවත් මලක්සේ ඊටාම සංසුන් සමාධිමත්. ඒ සමාධිමත් වන හිතෙන් සිතිවිලිවල අනිත්‍යතාවය මං හොඳට දකිනවා. අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. අනිත්‍යතාවය දැකීම සමගම මගේ හිත විරාගී බවට පත් වෙනවා. කිසිදු පුද්ගලයෙක් හා දෙයක් ගැන මගේ ඇලීමක් නැහැ. අතීතයේ ගත්තු කිසිදු අරමුණක් ගැන මට ආසාවක්වත් ගැටීමක්වත් නැහැ. මගේ හිත වර්තමානයේ තුල ආස්වාස ප්‍රස්වාස කය පිළිබඳව සිහි පවත්වා ගනිමින් මා උපරිම සනිතතාවය මෙනෙහි කරනවා. ඒ අනිතතාවය සමගම කිසිදු දෙයක් ගැන මට ඇලීමක් නැහැ. මා දකින්නේ මේ අනිතතාවය විතරයි ජීවිතේ. විරාගානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති. මගේ හිතේ කිසිදු දෙයක් ගැන ඇලීමක් නැහැ. විරාගී සිතක් මට තියෙන්නේ. නිදාස්සෝ හිතක් මට තියෙන්නේ. මගේ සිත සාසිතුවිලි නිතර බිඳීමට පත්වන ආකාරය මා හොඳට දකිනවා. නිරෝධයට පත්වන ආකාරය මා දකිනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. ඉතාම සංසිඳුණු නිවුණු සිතක් මට දැන් තියෙන්නේ. පටිනිස්සංගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. සංසිඳුණු හිතක් කෙලෙසුන්ගේ මිදුණු හිතක් මේ මොහොතේ මා පරිහරණය කරන්නේ. මගේ මුළු ජීවිතයම සමස්ත අධ්‍යක්ීමම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ නේද කියන එක මා දකිනවා. තව පහළ වූ සම්බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා උතුම් මහරහතන් වහන්සේලා නිවී සැනසුණු ඒ උතුම් මාවතේ මා සංසුන් ගමනින් පියවර තබනවා මනසින්. මේ තුන් ලොව ඇති ඉහළම මානසික සුවය ආධ්‍යාත්මික සුවය මාත් විඳිනවා. මා දකින ජීවිතය තුළ නිරතුරුවම සිදුවන අනිත්‍යතාවය පමණයි. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ සම්දේව පමණක් නේද කියන අවබෝධය මට ලැබෙනවා. මේ උතුම් මානසික සුවය මොහොතින් මොහොත මගේ ජීවිතය තුළ වැඩි දියුණු කරගන්නට මගේ සියලු ශක්තිය මා උපයෝගී කරගන්නවා. සංසුන් සිටින් සමාධිමත් සිටින් අනිත්‍යතාවය පසක් කළ සිටින් මා උතුම් වූ මානසික සුවය අත්විඳිනවා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන ආකාරය නේද කියන එක මා දකිනවා. හැම මොහොතම සිතේ සිදුවන අනිත්‍යතාවය මා පසක් කරනවා. කිසිදු දෙයක් ගැන මගේ ඇලීමක් නැහැ. නිතරම සිතුවිලි බිඳ යන ආකාරය මා දකිනවා. මගේ හිත නිරෝධයට පටිනිස්සග්ගයට මිදීමට පත් වෙනවා. ඒ සමාධිමත් සිතින් ඊටාම සිහියෙන් මා දැන් අනිත්‍ය මෙනෙහි කිරීම මෙතනින් නිමාවටපත් කරනවා. එහෙත් මා ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම මේ ආනාපාන සතිය අනුපූර ප්‍රතිපදා වඩමින් මේ උතුම් මානසික සුවය කරා යන්නට මගේ ජීවිතයේ උපරිම ශක්තිය මා කැප කරනවා. සංසුන් ගතින් සතිමත් සිතින් සංවර සීලීව ඊටාම් සිහියෙන් මාමගේ ඇස් දෙක විවර කරනවා. Now I open my eyes with mindfulness. සාදු සාදු සාදු. පින්නතුනි අප සාකච්ඡා කරේ බුදුදහමේ අනුපූර ප්‍රතිපදාව සතර සතිපට්ඨානය වැඩෙන ආකාරයක් මේ සාකච්ඡා කළේ. ආනාපාන සති භාවනාව ඔස්සේ ක්‍රමයෙන් හිත ඉහළට දියුණු කරද්දී මුලදී කය පිළිබඳව අවධානයත් ඊට පස්සේ වේදනා ගැන සිහියත් ඉන්පසුව පින්නතුනි තමන්ගේ හිත ගැන අවධානයත් අවසානයේදී අනිත්‍ය ආදී කාරණා ගැන තමන්ගේ සිහියත් දිනන ආකාරය. පින්නතුනි ජීවිතේ නියම සතුට ලබන නම් අපි මේ ගමන් මාගේ ඉදිරියට යන්නට ඕන. අපට ජීවිතේ ලැබෙන ඉහළම දේ අපේ ජීවිතය. ඉතින් ඒ ජීවිතයෙන් අපේ ඉහළම තින කියන්නේ පින්නතුනි මේ ධම්මඟ ලබන් වඩන්නට අපට විවේකී ලැබෙන අවස්ථාව. මේක තමයි අපේ පින අපේ උරගා බලන අවස්ථාව. මේ පින නැති බොහෝ දිනකට පින්නතුනි මේක වඩන්න කාලය නැහැ. විවේකය නැහැ. ඇතැම් විට කාලේ විවේකය තිබුණත් ඕනෑ කමක් නැහැ. ඇතැම් විට තවත් විදිහකින් කරදර සම්බාධ කැවිලෙක වැළකිල යනවා. ඔබට මේ සඳහා කාලය, කැමැත්ත, අවධානය මේ සියල්ලක්ම තියෙනවා කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ ඔබෙන් තියෙන මේ කියන්නේ. එනිසා ඔබ ගැන වහා සතුටපත් ගන්න. මේ දිනේ සතර කලාව පිණි ඉහෙළම ප්‍රතිඵලය ඔබට මේ ලැබෙන අවස්ථාව. ඉතින් ඒකේ වටිනාකම ඔබ වඩවඩාත්ම තේරුම් ගන්නට ඕන. හැම දිනාටම වැඩ රාජකාරී තියෙන පින්නතුනි වැඩ නැති කෙනෙක් නෑ කවුරුවත් ලෝකේ. හැම කෙනාටම තමන් ඉන්න මට්ටමේ වැඩ කටයුතු තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු ඉවර වෙන දවසක් අපේ ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. දිනෙන් දින ඒ වැඩඵල අපට වැඩි වෙනවා. වැඩඵල වැඩි වෙන විතරක් නෙවෙයි එන්න එන්න අපේ ශරීරය දුර්වල වෙනවා. අපේ සිහිය නුවණ අඩු වෙනවා. ඉතින් අපේ ජීවිතේ ලැබෙන මුල්ම අවස්ථාවේදී අද දවස් අපේ ජීවිතයේ හොඳම දවස් කියලා හැමදාම තමන් හිතන්න. ඒ අද දවස සාර්ථක කරගන්නට හැමදාම උපරිම උත්සාහ කරන්න. ඉතින් පින්නතුනිය සඳහා ධර්මඥාන ඉතාම අවශ්‍යයි. ඉතින් මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක ධර්මතාවයක් වඩනකොට ආනාපාන සතිය නැමැති මේ එකම ධර්මතාවය වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා ඒ හතරම ක්‍රමානුකූලව වැඩෙමින් යන අවස්ථාව. ඉතින් අපි මෙතෙන්දී අපට දිග කාලයක් නැති නිසා තමයි අපි මේ පියවර ටික ඉක්මනින් සාකච්ඡා කළේ. ඉතින් ඔබට මේ පත්පත්‍රිකාවත් බලලා කාලය අරගෙන නිවසේදී ටිකෙන් ටික පුහුණු කරන්න. විවේකය අරගෙන. ඉතින් තමන්ට එක දවසක ප්‍රයක් මේක පුහුණු කළා මේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් ජීවත් වෙච්ච ප්‍රතිඵලය ඒ එක පැයේදී තමන්ට ලබන්න පුළුවන්. ඉතින් ඒකේ කාලය ටිකෙන් ටික වැඩි කර ගන්න බලන්න. ඒ සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර සතිපට්ඨානෙ මැති භූමිය තුල ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හරියට තමන්ගේ පියාගේ විෂයෙහි පාසය කිරීමක් වෙන්නේ කියලා. සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ හරත කියලා බුදුහාම සඳහන් කරනවා. තමන්ගේ පියාගේ ගොදුරු බිමේ වාසය කරන්න. පියා විදියට සැලකන්නේ මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ. අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන උතුම් භූමියක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. යම් කෙනෙක් සතර සතිපට්ඨානය තුල ඉන්නව නම් ඒ ඉන්න මොහොත තුල බාහිර කිසිදු කෙනෙකුට තමගේ හිතට දුකක් පීඩාවක් ගෙන දෙන්න බෑ. තමගේ ශරීරයටවත් ශරීරෙ ලෙඩ දුකකින්වත් තමගේ මානසික දුකක් තමන්ට හටගන්නේ නෑ. එතරම් දියුණු මානසිකත්වයක් මේ සතිපට්ඨාන තුළ දියුණු වෙනවා. යම් කිසි අවස්ථාවක ජීවිතයේ තමන්ට දුකක් කරදරයක් හටගත්තාය කියලා කියන්නේ හිතට පීඩාවක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ අවස්ථාවේ අපි සතර සතිපට්ඨානය තුළ නෙවෙයි ඉන්නේ. සතිපට්ඨානයෙන් බැහැර වෙනවා. සතිපට්ඨානෙන් බැහැර වෙන අවස්ථාව කියලා කියන්නේ මායාවේ විශේෂෙහි and the field of the mara මායාවේ භූමියේ වාසය කිරීමක් කියලා කියන්නේ දිනෙන් දින අපි උත්සාහ කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨයේ තුල කුඹුරෙහි බිම වාසය කිරීමේ කාලය වැඩි කරගන්න සතිපට්ඨාන තුල වාසය කිරීම බුදුරජාණන් වහන්සේ සංඝ වාසය කිරීමක් වෙනවා සතිපට්ඨාන තුල වාසය කිරීම සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාත් සමග එකට සමාන එක විහාරස්ථානයේ වාසය කරනවා වගේ සතිපට්ඨාන තුල වාසය කිරීම නන්ද මාතාව කුඤ්ඤුත්තරා හත්තාලවක චිත්ත ගුරුපති වැනි අනාගාමී ශ්‍රාවකයන් සමග තමන් වාසය කරනවා වගේ ඉතින් ඒ නික්ලේසි උතුමන් සමග අපේ මානසික ජීවත් වෙනට ඕන අපේ ලම්බු ජීවිතයට උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන පින්නතුනි. ජීවිතයට වටිනාකම ලබා දෙනවා කියන්නේ මේ ශරීරයේ ලොකු ගෙදරක ලොකු ඇඳක නිදි කරගීම විතරක් නෙවෙයි. ජීවිතයට වටිනාකම ලබා දෙනවායි කියලා කියන්නේ තමගේ මනසට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. මනසට ඉහළම කුසලයේ සිදුවන විදියට කිසිදු අකුසලයකින් මනසේ තියෙන ලක්ෂණ පැහැපත් බව නැති නොවන විදියට ඉතාම සිහිය සහ නොවන දිනු වෙන විදියට අපේ ජීවිතේ පාස්වා ගන්නට ඕන. ඉතින් ඒක තමයි අපිට මේ ජීවිතේ දෙන්න පුළුවන් වටිනාම වටිනාකම. පින්නතුනේ සතර සතිපට්ඨාන තුළ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පොඥාංග වැඩෙනවා කියලා. සති සම්පොඥාංගය, ධම්මවිජය සම්පොඥාංගය, විරිය සම්පොඥාංගය, තීති සම්පොඥාංගය, පස්සද්ධි සම්පොඥාංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ බෝධි අංගාට නිවනට සමීප වන අංගාට අපේ ජීවිතය තුළ වැටෙනවා. ඒකේ භූමිය තමයි සතර සතිපට්ඨානය. සත්බොජ්ජංග නිකන් අපට වඩන්න බෑ. සත් භූමියේ වැඩෙන භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. යම් කෙනෙක් සතර සතිපට්ඨානය තුළ නිතරම තමන්ගේ සිත කය යොදවනවා නම් ඒ ආනිසංස විදියට සත්පොඥාංග වැඩෙනවා. සත්පොඥාංග වැඩෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග වැඩෙනවා. අපි මුලින් සඳහන් කළේ මාර්ග සත්‍ය කියලා. සම්මාදිට්ඨිය ඇතුළේ මාර්ගාංග ඉහළම අංග බවට පත් වෙනවා. බාහිරින් පුද්ගලයන් නොපෙනෙනසේ මාර්ගාංග තමන් අභ්‍යන්තරය තුළ වැඩෙනවා. එහි ප්‍රතිඵල විදියට විද්‍යාඥ මුක්තිය ක්‍රමයෙන් සාක්ෂාත් වෙනවා. තමන්ට දැනුන ලැබෙනවා. මේ අවබෝධය අනිත්‍ය දුක් අනාත්ම කියන දැනුම තමන්ට ලැබෙනවා. ඒ අවබෝධය ලැබෙනවා. ඒ අවබෝධය සමගම තමන්ගේ හිත කෙලෙස් වලින් මිදෙනවා. ඉතින් මේ ධර්ම මාර්ගයේ ඉගෙනම අවබෝධය තමයි මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තු පමණට පින්නතුනි අපි ලෝකයක් එක ගැටෙන්න යන්නේ. මේ වෙනස් වෙන ලෝකෙ අපි තේරුම් ගන්නවා. අද අපට තියෙන්නේ අනිත්‍යතාවයේ දුක නෙවෙයි. අනිත්‍ය වෙන ලෝකයේ නිත්‍යයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දුක් සහගත ලෝකයේ සැපයි කියලා හිතාගෙන ඉන්නවා. අසුභ වූ ලෝකයේ අපි සුභයි කියලා හිතාගෙන ඉන්නවා. අනාත්ම වූ ලෝකයේ අපි ආත්මයි කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මේකයි දුක හටගන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ නිසා නෙවෙයි පින්නතුනි දුක හටගන්නේ. දුක හටගන්නේ කොහොමද? මෙන්න මේ දේ ගැන අපි වරදවා විපල්ලාස විදියට වරදවා තේරුම් ගැනීම නිසා අනිත්‍ය දේ අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. හරියට රබර් බෝලයක් වතුරට දාලා අපි හතර වටේ ඉන්න දෙවියන්ට වඳිනවා අනේ මේ රබර් බෝලේ යට යන්න කියලා. යනවද? යට නොගින්න හරින්න ඒක සිද්ධාන්තය යට යන එක. ඒ වගේමයි අපි මේ ලෙඩ වෙන ශරීරයන් තියාගෙන අපි ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශරීරෙ ලෙඩ වෙනවා. අපේ ප්‍රාර්ථනාව වරදක්වත් දෙවියන් අහක බලා ගැනීමක්වත් නෙවෙයි. මේ ශරීරෙ ස්වභාවය ඒක. ඉතින් අපිට තියෙන්නේ ඒ ශරීරෙ ස්වභාවයේ ඒ අයරින් අවබෝධ කරගන්නට ඒක පිළිගන්නට මනස සකස් කරගන්න. මනස සකස් කරගත්තට පස්සේ මේ ශරීරයේ ලෙඩවීම, මහලවීම මේ දුක ටික අපි තමන් කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ සද්ධර්මය තුළින් මේ පිළිසරණ ලබාගත්තු අය ඔබ දන්නවා බිම්සාර රජතුමා වැනි අය. උන්වහන්සේ ජීවිත අන්තිම කාලේ කායික දුක්වලටපත් වුණා. බිම්සාර රජතුමා තමයි මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව කළේ. වේළවණ ආරාමයේ පූජා කළේ. මේ මහා රජ කෙනේ අජාසත් රජතුමාගේ පියා. ඉතින් බිම්සාර රජතුමා ජීවිතයේ අන්තිම කාලේ දුක් විඳිනකොට මේ පළවෙනි ආරාම පූජාව කරපු කෙනා හැදීලා යන්න ඕන බුදුහාඳුරනේ. ගිහලා බණ ටිකක් කියන්න තිබ්බනේ. පිරිත් ටිකක් එම කියන්න තිබ්බනේ. නමුත් බුදුහාඳුර වැඩම කළේ නැහැ පින්නතුනි. ඒ වෙලාවේ රජතුමා හිතා නැති පින්නතුනි අනේ බුදුහාඳුර වෙන කෙනෙකුට බණපදයක් කියලා වෙන කෙනෙක් සෝවාන් කරවයි කියලා ප්‍රාර්ථනා කරන්නේ නැති බිම්සාර රජතුමා. බිම්සාර රජතුමාට ධර්මය තුලින් රැකවරණ ලැබිලා තිබුණේ පින්නතුනි. රජතුමා සෝවාන් වෙලා එනිසා රජතුමා තවත් අපේක්ෂා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ උදව් කරයි කියලා. සමහර අවස්ථාවල බුදුහාමුදුරේ හිම අවසාන කාලයේ දුක් විඳ නම අය ගැන ගිහිල්ලා තියෙනවා. අනාථපිණ්ඩික සිරිතුමා හිම බලන්න ගිහිල්ලා තියෙන සරියුත් හාමුදුරුව. නමුත් සමහර ශ්‍රාවකයන් බලන්න ගිහිල්ලා නැහැ පෙරක් කාලවලට. එහෙම ගිහිල්ලා නැත්තේ බුදුහාමුදුරුව දන්නවා ඒ අය තමන්ගේ ජීවිතේට රැකවරණයක් සලසා ගත්ත කියලා. එහෙම බැරි වෙන කෙනෙකුට තමයි බොහෝ විට බුදුහාමුදුරුව ගිහිල්ලා පිළිහෙට වෙලා තියෙන්නේ. දැන් මට්ට කුණ්ඩලී, චත්තමානක වගේ අය අන්තිම මොහොතේ බුදුහාමුදුරුව කොහොම හරි මුණ ගැහලා එයාට පිළිහෙට වුණා. ඒ පිළිහෙට වෙලා එයා සුගතියට යොමු කළා. සමහර අය මාර්ගඵලවල ඉහළට ළමන්න පුළුවන් අය සෝදවල රයිත්මා වගේ අයට අවසාන මොහොතේ ගිහිල්ලා අවසානයේ රහස් වෙනකම බණ කියපවස්ථා තියෙනවා. බුදුහාමුදුරුව දැක්ක ඒ අය ඊට වඩා ඉහළ මට්ටමකට ගන්න පුළුවන් කියලා. එක්තරා අවස්ථාවක අනාගාමී ශ්‍රාවකේ ජීවිත අන්තිම කාලය සඳහන් කරනවා මම බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා රහත් වෙන බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ එහෙම හිතන්න එපා. මේ භවය පොඩ්ඩක්වත්ම වර්ණනා කරන්න ඉක්මනටම ඵලයටපත් වෙන කියලා. අර අනාගාමී බ්‍රහ්ම ලෝකේ යන හිටියගෙන රහත් වෙලා තමයි පිරුණට ඇවි. අන්න ඒ වගේ පිරුණුනේ බුදුරජාන් වහන්සේ දැක්ක සමහර අයට උපරිම වශයෙන් මේ ආත්ම භාවයේදීම දිනු කරන්න පුළුවන් අය. එහෙම තැන්වලදී බුදුහාමුදුරුවෝ එයාට ප්‍රමාද කළේ නැහැ. එයාට ලබා දෙන්න පුළුවන් උපරිම දිනුවට මඟ පෙන්වනවා අනුශාසනා කළා. ඉතින් අපටත් වෙනතුනේ අපේ ජීවිතවල මේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපි ලබා ගත්තේ. ඉතින් මේ අවස්ථාව අපි මගේ හැර ගන්නට හොඳ නැහැ. වෙනතුනේ ඔබට අද අප මේ සාකච්ඡා කරපු කරුණු වලින් ගැටලු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා මේ අවස්ථාවේ. We are discussing the gradual path in Buddhism. When we discuss Buddha's message, we can see some kind of gradual steps in Buddhism. First of all, Buddha explained the way how we achieve a blissful life. That is the first step. With the understanding of the karmic law, by practicing three meritorious deeds, we try to overcome hell realms, and also we wish to become a blissful life, like a human life or heavenly life. That is the first step in Buddhism that Buddha always encouraged us. After we have a strong foundation in the heavenly path, then Buddha explained the second step in the deliverance path. That is the second step, the deliverance path or Mokkha Magga. When we practice Sagga Magga or heavenly path, it is enough that we have the understanding of the karmic law. But when we go to the second level, the highest level in Buddhism, the deliverance path, we should have the knowledge of the Four Noble Truths with the understanding of the dependent co-origination, Patisamuppada. Here, it is very important to understand the Four Noble Truths. The first truth is the noble truth of suffering. When we experience something outside, if we think there are some things or persons in outside, that is the nature of the truth of suffering. And the second step of the Four Noble Truths is the cause of suffering, Samudaya Sajja. It means we have a desire about our life. We always like ourselves. That is why we wish the good things in outside and we hate bad things in outside. And the third one, the cessation of suffering. How we overcome the inner desire that we have. Here it is very important to understand the right understanding of Sammaditti. We can't overcome our desire by force. Here it is very important to develop our wisdom. When we develop our wisdom, gradually our ignorance goes away. It decreases. Then we can overcome greed or desire. And the path that leads to get rid of suffering is the Four Noble Truths or the Eightfold Path. Here there are 8 steps with right understanding and right concentration. And here, all of 8 steps can be included into 3 disciplines, Sila, Samadhi, Panya. Sila means virtue, Samadhi means concentration, and Panya means wisdom. These are the 3 disciplines that we should develop on the path of liberation when we go to the highest level in Buddhism, the Nibbana. පින්නතුනි මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව කියන මේ කාරණාව. දැන් බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි සීල සමාධි ප්‍රඥා ආරම්භ වෙන්නේ සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියලා. මේක බොහෝ කාලයක් අපහතර තියෙන සංවාදයක්. සමහර කෙනෙක් කියනවා සීලෙන් පටන් ගන්නවා කියලා. සමහර කෙනෙක් කියනවා ප්‍රඥාවෙන් පටන් ගන්නවා කියලා. වෙනතුනි මේ ගැන අපි දැනුවත් වීම ඉතාම වැදගත්. ආරස්සංගික මාර්ගයේ නිතරම පටන් ගන්න සම්මාදිට්ඨියෙන් සම්මා වාචා වලින් පටන් ගන්න ආරස්සංගික මාර්ගයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල විවිධ දේශනාවල ආරස්සංගික මාර්ගය විස්තර කරනකොට කොතනින්ද පටන් ගන්නේ? සම්මාදිට්ඨියෙන් පටන් ගන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන එක පින්නතුනි ප්‍රඥාවට අයිති කොටසක්. එතකොට සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියන එකේදී පින්නතුනි ඊටාම නොනින් සිහිපත් කළ යුතු කාරණයක් තියෙනවා. ඒක ඊටාම වැදගත්. බුදුදහමෙහි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන අවස්ථා තුනකට මේ ඥානය බෙදනවා. සත්‍ය ඥානය කියලා කියන්නේ යම් කිසි දෙයක් නිවන් මාර්ග දැනගන්න අවස්ථාව. මේක සත්‍යයක් වශයෙන් තේරුම් ගන්න අවස්ථාව. උදාහරණයක් ඇරෙද්දී කිව්වොත් අපි ගමනක් යනකොට ගමනේ යන්න කලින් ගමනේ ලිපිනේ ගමන් මාර්ග පිළිබඳව මැප් එක දැනගන්න විදිය තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. ඒ ගමනේ යන්නේ කොහොමද? ගමනේ අවසානය මොකද්ද කියන එක මුලින්ම හොඳට දැනගන්නවා. ඒකට කියන සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥානය කියන්නේ ඒ ගමන යන අවස්ථාව. දැන් පාරට බැහැලා දැන් ගමනේ පාර යනවා. කරන අවස්ථාව. වැඩේ කරන අවස්ථාවයකට කියනවා කෘත්‍ය ඥාන කියලා. ඊළඟට ගමනාන්තයට ගියාට පස්සේ ડેස්ටිනේෂන් එකට සමීප වීම ඒක කෘත ඥාන. අවසානය. එතකොට පින්වතුනි ආරම්භක මාර්ගය අවස්ථා දෙකකින් විස්තර වෙනවා. එකක් තමයි සත්‍ය ඥානයේ විදියට අනිත් එක කෘත්‍ය ඥානයේ විදියට. සත්‍ය ඥානය කියන්නේ මුලින් තේරුම් ගන්න අවස්ථාව. මුලින් තේරුම් ගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නේ. පඤ්ඤා සීල සමාධි විදියට යන්නේ. මුලින් මැප් එක ගන්න අවස්ථාව. මැප් එක අරගෙන යනකොට යන්නේ කොහමද? යනකොට සීල සමාධි පඤ්ඤා. එතකොට මුලදී අර දෙක උපයාගෙන තියෙන සම්මාදිට්ඨි සම්මා සංකප්ප සහිතව ආරම්භ කළා යම්කිසි අවබෝධයකින් ඊට පස්සේ ගමනාන්තයට යනකොට ඕකට සම්මාදිට්ඨි සම්මා සංකප්ප උපරිමයට යනවා. එතකොට ගමන ආරම්භ කරනකොට ආරම්භ කිරීමේ විස්තරය දැනගන්න අවස්ථාවේදී පඤ්ඤා සීල සමාධි. මොකද සම්මාදිට්ඨි කියලා කියන්නේ දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා විස්තර කරනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කර ගැනීම සුතමේ ඥාණයෙන් අසා දැනගන්න එක තමයි මුල්ම පියවර. ඇයි ඒකට හේතුව? අපි හරියට මේක දැන නොගත්තොත් අපිට වඩන දෙයක් නැහැ. අපි අතරමං වෙනවා. අතරමං වෙන විතරක් නෙවෙයි. අපි එක එක තැන්වල එක එක අයගේ පස්සේ යනවා. එක්කෙනෙක් කියනකොට මේක හොඳයි කියලා ඒ පැත්තට දුවනවා. තව කෙනෙක් කියනකොට මේ පැත්ත හොඳයි කියලා ඒ පැත්තට දුවනවා. අර ධර්මයේ සඳහන් වෙන්නේ වනේ අන්ධ ගජෝ විය කියලා. කැලේ අතරමං වෙච්ච අන්ධ ඇතෙක් වගේ කියලා. කැලේ අතරමං වෙච්ච අන්ධ ඇතෙකුට මොකද වෙන්නේ? එක එක පැත්තට යනවා, ගස්වල හැප්පෙනවා, ආයි වැටෙනවා, ආයි පැත්තට යනවා. ඔහොමම අගන් මුලක් නැහැ, ගස්වල හැප්පියක් ඉන්නවා. අපටත් වෙන තුනේ එකයි බොහෝ විට වෙන්නේ. අපි එක පැත්තක හොඳයි කියලා කෙනෙක් කියනකොට ඒ පැත්තට දුවනවා. තා පැත්තක කෙනෙක් හොඳයි කියනකොට මේ පැත්තට දුවනවා. අපේ ජීවිත කාලයම මගටම ගත වෙලා. පින්නොදනි මෙන්න මේ නිසා අපට ඉතාම නිවැරදි දැනුමක් දහම තුල ඇති කරගන්න වෙනවා. නැත්නම් අපි එක පැත්තෙන් එක එක අන්තවලට යනවා. අනිත් පැත්තෙන් ධර්මයේ නාමයෙන් අපේ නිකරුණේ කාලේ නාස් වෙනවා. විශේෂයෙන් මේ රටේ වාසය කරන අය හැටියට ඔබ හුඟා බුද්ධිමත්. දැන් වෙනත් රටවල් ශ්‍රී ලංකාවෙන් අය ගිහිපු වෙනත් රටවල් සසඳලා බලනකොට මෙහාට ආපු පිරිස අඩු වුණත් මෙහි පිරිස යමක් ගැන හොඳට බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා කියලා අපට හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හුඟා බුද්ධිමත් වෙන්නට ඕන කෙනෙක්ගේ දේශනාවක් අහන්න එක ගැටලුවක් නෑ. නමුත් තමන් දැනගන්නට ඕන මේ දහමගේ මෙයා කියන්නේ ලෞකික සම්බන්ධිතියද ලෝකෝත්තර මාර්ගයට යන මාර්ගයද මෙයා දේශනා කරන්නේ කියලා දැනගන්නට ඕන. කෙනෙක් අනිත්‍යතාවය කියන වචනේ කියන්න පුළුවන්. ඔය අනිත්‍යතාවය කියලා කියන්නේ බාහිර රූපයක් පනවගෙන මේ ඉස්සරහා ඉන්න රූපය කැඩෙනව බිඳෙනව කියලා කිව්වොත් ඔහු විදර්ශනා භාවනාව කියලා කියන්න පුළුවන්. අනිත්‍ය කියලා කියන්න පුළුවන්. නමුත් වෙන තැන බුදුදහමෙන් නිරූපණය වෙන විදර්ශනාවක් අනිත්‍යවත් නෙවෙයි ඒක. බාහිර රූපයක් ඇතේ කියලා නිර්මාණය කරනකොටම අපි ඇත කියන සංඥාවට ඇවිල්ලා කාන්තියකට ගිහිල්ලා වැටිලා අපි ඉන්නේ. ඒ නිසා බුදුදහමෙන් බාහිර රූපයක් ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇතේ කිව්වොත් ඒකාන්තයක්, නැතේ කිව්වොත් තවත්න්තයක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා මේ පංච උපාදානස්කන්ධයේ සමුදය නැත්තම් හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම හටගත්තු පංච උපාදානස්කන්ධය ක්ෂණිකව නිරුද්ධ වෙන ආකාරය දැක්කොත් නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනි ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්න ඕන. මේක දුර වෙන නම් අපි පටිච්චසමුප්පාදය ගැන යම් කිසි විදිහක අවබෝධයක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ය විස්තර කරනකොට දැක්ුවේ අස්මෙන් සති දං හෝති අස්මෙන් අස්ති දං හෝති කියලා. මේ හේතු දෙක තියෙනකොට තියෙනවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේ මොහොතේ අපට රූපයක් නිර්මාණය වෙනවා. සතර මහා භූත රූපයක් තැන්වීමක් වෙනවා. ඒ තැන්වීමක් පැනෙන්නේ මේ මොහොතේ අපට අපි නිර්මාණය කරන අවිද්‍යාසහගතෝ හෝ විද්‍යාසහගතෝ නිර්මාණය කරන තමන්ගේ ආයතන වලට සාපේක්ෂව. බාහිර ලෝකයේ සැබෑ ලෙස තියෙන දෙයක් නෙවෙයි මේ නිර්මාණය වෙන්නේ. අපේ ඇහැට නිර්මාණය වෙන දේ. අපේ ඇසේ කර්ම ශක්තිය අනුව. හරියට කණ්ණාඩියක් ඉස්සරහට යනවා වගේ. කණ්ණාඩියක් ළඟට ගියාම කණ්ණාඩියේ රූපය ලස්සන නම් කණ්ණාඩියට වැන්දට වැඩක් නැහැ. කණ්ණාඩියේ ගුණයක් නිසා නෙවෙයි රූපය ලස්සන වෙලා තියෙන්නේ. රූපය ලස්සන වෙලා තියෙන මොකක් හින්දද? තමන් මේ පැත්තේ ලස්සනයිනේ. ඒ වගේම අනිත් පැත්තත් ඒකම තමයි. කන්නාඩි රූපිය අඩු පාඩු නම් ලස්සන අඩු වෙන කන්නාඩියට බැන්නට කන්නාඩිය කුඩු කරාට වැඩක් නැහෙනි. ප්‍රශ්නේ තියෙන්නේ මේ පැත්තේ. ඒ වගේම තමයි පෙනුතුනි මේ මොහොතේ අපේ ආයතන වලින් නිර්මාණය කළ දෙන ලෝකය අපේ කර්ම ශක්තිය අනුව අපේ අවිද්‍යාවේ ප්‍රමාණය අනුව නිර්මාණය කළ දෙන ලෝකයක් මේ පේන්නේ. ඉතින් අන්නේ ලෝකයේ තීරුම් අරගෙන ටිකෙන් ටික ඒ අවබෝධයට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් ප්‍රඥා ලෝකය ලබා දුන්නකින් ඒ ලබා දෙන පමණට පින්නතුනි මේ හැම මොහොතක් තුළම හට ගන්න ස්කන්ධ පංචකයේ සමුදේ වේ අපට පේනවා. අන්නේ සමුදේ වේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ අවබෝධය අපේ සමස්ත ජීවිත අත්දැකීම බවට විපත් කර ගන්නවා. මේ ස්කන්ධ පංචකයේ මේ පැත්තේ මම මේ පැත්තේ ඉඳගෙන හිතනවා කියලා මේ පැත්තෙන් ආත්ම දෘෂ්ටියක් පනව ගන්නව නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධයමයි මගේ සමස්ත ජීවිතය. හේන් බහැර දෙයක් නෙවෙයි. ඒ හටගන්න නිරුද්ධ වීමම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ වර්තමානයේ සිතන මොහොතම තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ සිතන සිතවිල්ල මේ වර්තමානයේ ඔබ හිතන්නේ. අතීත දෙයක් හිතුව වෙන්න පුළුවන්. අනාගත දෙයක් හිතන වෙන්න පුළුවන්. ඒ මොනෝ හිතුවත් මේ වර්තමානයේ සිතවිල්ලයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒ හිත කියන එක මේ භෞතික දෙයක් මත යැපෙන දෙයක් නෙවෙයි පිනතුනි. දැන් අතීතය මත සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ අතීත ආත්ම භවවල නොයෙක් ආත්ම භව සිහි කළා. සිහි කළා කම්මසකට සම්බන්ධිතිය මත පිහිටලා ලෝකෙට දේශනා කළා මම මෙන්න මේ ආත්ම භවවල හිටියයි කියලා. එතකොට එහෙම සිහි කරනකොට ඒ මතකය මොලේ කොහෙවත් තිබ්බද? ඒ අතීත මතකයේ මේ මොලේ කොහෙද තැම්පත් වෙලා තිබ්බද? පින්නතනේ අතීත ආත්ම භාවලයේ එහෙම අලුවෙල ගිහිලා නෙනේ, දෝවිලේල ගිහිලා නේ. දැන් සිහි කරන්නේ මේ මනසේ මොලේ කොහෙවත් තිබෙච්චයක් නෙවෙයිනේ. එතකොට සිතේ හැකියාවක් තමයි සිතට ඕන වෙලාවක ඒ අතීත දෙයක් සිහි කරන්න පුළුවන්. අපට වුණත් හිත දිනු කරොතින් මාර්ගඵල නොලැබුවත් අපට අතීතයේ හිටිය ආත්මවා සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරන වෙලාවේදී අපි සම්මාදිට්ඨියක් නැතුව සිහි කරොතින් අපි සිහි කරන්නේ ඒ අතීතය තුළට ගිහිලා අතීතයේ බැසගෙන ඒ සිහි කරනකොට අපට ඇතැමිට කාග ද්වේෂ ඇති වෙන්නත් පුළුවන්. නමුත් ශ්‍රොතවත් ශ්‍රාවකෙක් විදියට මාර්ගඵලලාභී උතුමෙක් විදියට රහතන් වහන්සේ කෙනෙක් විදියට ඒක සිහි කරනවා සිහි කරන්නේ තනිකරම අනිත්‍යතාවය මත පිහිටලා ප්‍රඥා මත පිහිටලයි. තමන්ගේ හිත මේ වෙලාවේ සිහි කරන දෙයක් හැටියට නොනින් දැකීම නොවේ. ඒ අතීත අත්දැකීම සිහිපත් කරන්න. මේක තමයි වෙනස. ඉතින් ඒ සිහිපත් කරන මොහොතේ කොහේවත් භෞතික දෙයක තැම්පත් වෙලා තියෙන මතකයක් නෙවෙයි ඒක. දැන් මේ ජීවිත කාලය තුල නම් ඇතැමිට අපේ අත්දැකීම යම් කිසි විදියක භෞතික දෙයක් තුල තැම්පත් වෙනවා. යම් කිසි මතකයකට මොලේ යම් කිසි බලපෑමක් උපකාරයක් තියෙනවා. ඒ නිසා තමයි ඇතැමිට මොලේ යම් යම් කොටස් වලට ආබාධ වුනොතින් මතකයේ අඩුවැඩිකම් වෙන්නේ. නමුත් මේ ජීවිත කාලය තුල මතකයේ උනත් වෙනතුනේ අපේ ප්‍රඥාව දිනු කළා ඕනම මොහොතක නැවත ඉස්මතු කරගන්න පුළුවන් මේ භෞතික මොලේ උපකාරයක් නොතිබ වුණා. අර අතීතය සිහිපත් කරන වගේ. ඒක තමයි අපේ සිතේ තියෙන විශේෂත්වය, ඒ දිනු කරන්න පුළුවන් හිතක තියෙන හැකියාව. පින්නතුනේ අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු වලින් තවදුරටත් පින්නතුනේ කරුණු වහන තියෙනම් අහන්නට මේ අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි පින්නතුනි, අද මේ වෙලාවේදී සන්ධ්‍යා යාමෙහි අප විශේෂයෙන් සාකච්ඡා කළේ බුදුදහමේ තියෙන අනුපූර ප්‍රතිපදාව, ක්‍රමයෙන් ගැඹුරට යන ප්‍රතිපදාවයි අප මේ සාකච්ඡා කළේ. ඉතින් නැවත වතාවක් යන පිළිවෙල මදක් සිහිපත් කරගන්න. අපි සිහි කළා මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපිට මුලින්ම ඇති වෙන අවබෝධය තමයි මේ සසර ගැන ලොකු බියක් ඇති වෙනවා. අපි මුලින්ම ආරක්ෂාව දාගන්නවා අපි කිසි විටකත් මේ ජීවිත කාලය තුළ මිය ගියොතින් මිනිස් ආත්ම භාවයෙන් පහරට නොවන විදියට අපි හැකිතාම තුරට අපේ හිත ආරක්ෂා කරගන්නවා. ඒ සඳහා අපි පින්කම් කරගන්නවා. හැකිතාම පින්තුනි ජීවිතය තුළින් අනේකට උපකාර වෙන්න. ඒක තමයි ලොකු රැකවරණයක්. ඒ උපකාර කරනවා කියන්නේ පින්තුනි ඉහළ අවබෝධයෙන් ගත්තොත් අපේ ස්කන්ධ පංචකයම අපි හොඳට සක්මත් කරගන්න එක ඒකයි. දැන් වෙන කෙනෙකුට උදව්වක් ගන්නකොට අපි කියනෝනේ මම ඔයාට ඇත්තට උදව් කරා කියලා නේ. පින්තුනේ පිටස්තර කෙනෙකුට නෙවෙයි අපි උදව් කරලා තියෙන්නේ. ඔව් අපටම අපේම ස්කන්ධ පංචකයට අපි මේ උදව් කරගෙන තියෙන්නේ. ඒ නිසා එයාට පින් දෙන්න ඕන මට මේ හිත දිනු කරගන්න උදව් කරා කියලා. එයාගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙනෝනේ එයාට පින් දෙන්න ඕන නැත්නම්. ඒකයි නියම විදියට වෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන් අපි ගෙදරක ඉන්නවා නම් ගෙදරින් ඉන්න අපේ අම්මට තාත්තට ඉඳන්ම ගෙදර වැඩිහිටියෙක් ඉන්නවා නම් ඒ වැඩිහිටියට ඉඳන්ම ගෙදර පිරිසිදු කරන්න පුළුවන් නම් මල් ගස් ආදිය වගා කරන්න පුළුවන් නම් එතන ඉඳන්ම පිනුදින අපි මේක පටන් ගන්නට ඕන. තමන්ගේ නිවසේ ඉස්සර අතු ගන්න පුළුවන් තමන්ට. තමන්ගේ නිවසේ ඉස්සරෙන් බොහෝ දෙනෙක් පයින් යනෝ නේද? ඒ පයින් යන අයට යන වාරයක් පාසාම් පිනුදින තමන්ට පින් වැඩෙනවා. අතුපතු ගන්නකොට පිරිසිදු කරනකොට මේ පිනතුන් අහලා තිනේ මගමානවකගේ කතාව. මගමානවක දිව්‍ය ලෝකෙ ගිහිලා සක්කර පදවිය ලබන්න මේ පාරවල් සුද්ධ පවිත්‍ර කිරීමත් උඩ හේතුණා කියලා. ඊනිසයිවත් පින්කම් පිනතුනි. තමන් කරන දේ ගැන පිනතුනි අනිසංස නිතරම හිතන්න. දැන් කරන දේ වගේම තමන් අතීතයේ කරපු දන් දීපු ඒවා, අම්මට තාත්තට සලකපු ඒවා, අසනයට සලකපු ඒවා නිතර තමන් හිතන්න. ඒ හිතනකොට අර පින වැඩි වෙනවා තමන්ගේ. ඒත් එක ලොකු සතුටක් ඇති වෙනවා. ඔබ ලේ දන් දීලා තියෙනවා නම් ඒව මතක් කරගන්න. අමතක වෙනවා නම් නිකන් ඉන්නලට ලියන්න. වෙන වෙන හිතට අකුසල අරමුණු වෙන වෙලාවෙදී තමන් කරපු හොඳ දේවල් ලියන්න. ওই හાર્ට් ෂීට් වල එහෙම අරගෙන පුළුවන් තරම් ලියන්න මම මේ මගේ දේවල් කරේ කියලා. එතකොට තමන්ගේ තෙලකෝ මානසික ශක්තිය වර්ධනය වෙනවා. කුසලයේ දිනු වෙනවා. ඒ අතර පින්නතුනේ තමන්ට තව තවත් ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට තමන්ට උපකාරී වෙන තවත් හොඳ දේවල් තියෙනවා නම් බලලා හැකිතා කියලා කරන්න තමන්ට ඒක ලොකු රැකවරණයක්. මේ හැම දෙයක්ම අපි සඳහන් කළේ ලැබෙන ලොකු මානසිකය තමයි අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. ඇතැම් විට අපට පේන නැතිුණත් ඇතැම් විට හොඳ කල්යාණ මිත්‍රයෙක්ගේ දේශනය, පොතපතක්, CD එකක්, දේශනාවක් අපට අහන්න හෝ ලැබෙනවා ඈතින කෙනෙක්ගේ උනත් තමන් නිතර ධර්ම මාර්ගයේ ඉන්නකොට. මේකත් අපට ලැබෙන සුවිශේෂී ආනිසංසය. ඊළඟ කාරණේ තමයි පින්තුනි තවත් වැදගත්ම දෙයක් තියෙනවා. අපි සඳහන් කළා සාමාන්‍ය කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා පින්කම් කරනකොට අපේ ළඟ යම් යම් අඩුපාඩු තිබුණත්, දැඩි රාගය, ලෝභය වගේ දේවල් තිබුණත් අපට පින්කම් කරගන්න පුළුවන්. අනිත්‍යය කරන පින්කම් වලට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි පින්තුනි මේ පින්කම් නිතරම ස්ථාවර දේවල් නෙවෙයි. ඒ වෝනම වෙලාවක පින්කම් වල අනිසංසය පස්සට ගිහිල්ලා ඊට වඩා කලින් තමන්ගේ යකුසලයක ආදීන වේ ඉස්මතු වෙන්න පුළුවන්. ඇතැම් විට අපි අතීත ආත්ම භවවල කර්ම වුණත් ඉස්මතු වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මේක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සැබෑ රැකවරණයක් වෙන විදිහට මේ සම්මාදිට ඉක්මවල ඉහළ තලයකට යන්නට අපට මඟ පෙන්නේ. මෙන්න මේ ඉහළ තලයට යන විට පින්නත් මේ සීමා ඉක්මවල යන විට අපි නිතරම අවධානය කරන දේ තමයි තමන් නොනැති බව, බුද්ධිමත් බව, අවංක බව, සාසුවච බව කියන මේ කාරණා තමන්තුළු උපදවා ගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් කරණීය මෙති සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමන්ගේ ජීවිතේ යොදා ගන්නට ඕන. කරණීය මෙති සූත්‍රය අපි නිතරම කියන සූත්‍රයක්. පින්නතුනේ මම හිතන්නේ මේ සූත්‍රය තමයි බෞද්ධයාගේ තේමා ගීතය වෙන්නට ඕන. මේක තමයි සැබෑ බෞද්ධ ගීතය. අපේ සම්පූර්ණ නිවන් මඟ සාර්ථක පෞරුෂත්වයෙන් යුක්ත කෙනෙක්ගේ ගුණාංග නිවන් මඟේ මඟ සලකුණු මේ සියල්ලක්ම මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මේක අපට නිතර පාඩම් නිතර කියන එකක් වුණත් අපි බොහෝ දෙනාගේ සැලකිල්ල අඩුයි. පින්නොත්නේ මේ ගැන උපරිම සැලකිල්ල දක්වන්නට ඕන. ඒ අංග ටික ලියලා තමට නිතර ඇස ගැටෙන පේන තැනක තමන් ලියලා තියන්න ඕන වෙනතනි. විශේෂයෙන් ඒකේ තියෙන මෛත්‍රිය වඩන්නට ඕන. අවංක බව ආදී ගුණාංග පුළුවන් තරම් වර්ධනය කරගන්නට ඕන. ඒක ඊටාම වැදගත් වෙනවා. මෙන්න මේ ගමනේ ඉදිරියට යනකොට දුකේ හට ගැනීම, නිරුද්ධ වීම අපි දැක ගන්නවා. ඒ දැක ගැනීමත් එක්කම තමට මාර්ගය විවර වෙනවා. තමට මොකද වඩන්න ඕන? වඩන්න ඕන සතර සතිපට්ඨාන තුල ඉන්න ඕන කියලා තමට හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ සතර සතිපට්ඨානයේ නැවත භූමිය තුල තමන්ගේ කය සහ සිත ගැන අවධානය දිනු කිරීමේ මේ භූමිය තුල ඉන්නකොට සත්‍යබෝධංගෙ වැඩිලා, මාර්ගාංගෙ වැඩිලා, ක්‍රමයෙන් විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වීම කරා යනවා. මේ ඉහළම ලක්ෂණය තමයි පින්නතුනි. මොකක්ද අපිට පින්නතුනි? මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ පේන ගන්නවා. අපි ජීවිතයේ කුමන ක්‍රියාවක් කළත්, කුමක් හිතට සිහි වුණත්, කුමන විදියේ ප්‍රතිචාරයක් අපි බාහිරට දැක්වුවත්, ඒ හැම මොහොතෙම සිද්ධ වෙන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය නේද කියලා අපට අවබෝධයක් ඇති වෙනවා. පෙන් බහැර ලෝකයක් නැහැ කියන එක. මේක තමයි අපි නුතුනේ බුද්ධිමත් මිනිසියෙකුගේ ඉහළ මධ්‍යහපනය කියන්නේ මේක. ලෝකයේ අනිත් හැම ආගම් දර්ශනයකින්ම බාහිර ශිල්ප ශාස්ත්‍ර හොයාගෙන යන ලෝකයක බුදුදහම තුළින් මේ අභ්‍යන්තරයේ ජීවිතයේ ක්‍රියාවලියේ පතුල හරය වෙන මේ ස්කන්ධ පංචකයේ සමුදය අපට දේශනා කරනවා. මේ ස්කන්ධ පංචකය හරියට අපි තේරුම් ගත්තොත්, ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වන ආකාරය හැම දැක්කොත්, ඒ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට යන්නේ නැහැ. ආයතන කුසලතාවය තුළින් එතනම අපි නිරුද්ධ කරන මානසිකත්වයට පත් වෙනවා. අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවේම නතර කරගන්නට අපි දරන උත්සාහය. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුසලයේ තුල ඉඳගෙන කම්මස්සගත සම්මාදිට්ඨියේ ලෞකික කුසලයේ කරමින් මේ ගමන යා යුතු ගමනක්. මේ ගමන යනකොට යන්න පින්නතුනේ අර එන්න එන්නම බාහිරට අපි වැදගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි කියවනේ අර කිංසෝගම සූත්‍රේ අර නගර මැද ඉන්න නගර හිමියා එළියට ඇදගෙන යන්නේ නැති විදියට අපි නගරයේ තුලම ස්ථාපිත වෙනවා මෙන්න මේ අවබෝධයත් එක්ක. ඒ සඳහා පින්නතුනේ නිතරම ඇස් කන්න ආසාදී ආයතන වලට උපරිම ලෙස සිහිය පිහිටුවා ගන්න අවශ්‍ය වෙනවා. ඒ තුලින් පමණයි අපිට මේ රැකවරණය තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ ඒකායන යම් වික්‍රේ මඟෝ සත්තාන විසුද්ධියා කියලා. සත්‍යංගේ පිරිසුදු බව සඳහා, කෙලෙස් දුරු කිරීම සඳහා, ඥානෙ උපදවා ගැනීම සඳහා, සියලු දුක් දොම්නස් වලින් මිදීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා එකම ප්‍රතිපදා විදියට උන්වහන්සේ පනවන්නේ මොකද්ද? මෙන්න මේ සතර සතිපට්ඨානෙ. එනිසා පිරිනුතුණ අපට ඉන්න ඉහිලම කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා, බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වීම තමයි හා සමානයි මේ සතිපට්ඨානෙ සිහියන් සමගයකට ජීවත් වීම. නිතර තමන්ගේ කය සහ සිත ගැන නිතර අවධානයෙන් ඉන්න. රූපයක් පේනකොටම බාහිර නෙවෙයි ඇතුලේ තමන්ට මොකද වෙන්නේ කියලා බලන්න. වෙනත් කෙනෙක්ගේ ෆෝන් එකක් පින්ස් යනකොට ඒ ෆෝන් එක දිහා නෙමෙයි බලන්න ඕන, තමන්ගේ හිතට දැන් මොකද වුනේ කියලා බලන්න. කෑමක් දකිනකොට ඒ කෑම දකිනකොටම තමන්ගේ හිතට මේ මොහොතේ දැන් මොකද ස්වභාවය කියලා තමන් බලන්න. නාසයට සුවඳක් එනකොට ඒ සුවඳ එනකොටම බලන්න දැන් මගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. ඒ ඇතිවන ස්වභාවය ඒ මොහොතේ මහටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඒ ඇතිවන දේ ස්පර්ශය තුලින් ඇතිවන දේ මනස පැත්තට ගැට ගහන්න යන්න එපා. හිතට එන හිතවිලි හොයාගෙන බාහිරට යන ගතිය ටිකෙන් ටික අඩු කරන්න. මෙන්න මේ දෙපැත්තට දෝරණ වීම අඩු වීම තමයි අවසාන ප්‍රතිඵලය හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. බාහ්‍ය දාරුචීරිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ, ඒ වන් හිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිට්ඨමත්නම් භවිෂ්‍යති සුතේ සුතමත්නම් භවිෂ්‍යති ආදී වශයෙන් දැක්කනම් ඒ දකින තැන මේක නිරුද්ධ කරගන්න. ඇසෙන් දකින එක කනට හොයාගෙන යන්න එපා. ඇසට දකින දේ මේ අල්ලන්නේ දැකපු දේ කියලා දැකපු දේ අල්ලන දේකට ගැට ගහන්න එපා. දකින දේ මෙතනම නිරුද්ධ වෙනවා. අල්ලන්න ගියාම අහුවෙන්නේ සතර මහා භූත රූප. දැන් අපි අපේ කනේ ලස්සන මාලයක් දාගෙන ඉන්න පුළුවන්. ඒ මාලේ වටිනාකම් ටික අපි සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් අපි දීලා තියෙනවා. ඒ මාලය මේ ශරීර ස්පර්ශ වෙනකොට කිසිම අමතු මේ රත්තරන් මාලය ඇකිලාම ස්පර්ශයන්නේ. ඒ මාලය තමන්ට වටින වුණාට රත්තරන් ගැන දන්නේ නැති කෙනෙක් ඒක දැම්මම කිසිම ගාණක් නැහැ. ඔබ ඇතැම් විට ඒක ලස්සන දාගෙන අනිත් ඒවාට වාස් සලකයි කියලා ආඩම්බර වෙල යනෝනේ. ඒක දගෙන කවුරුවත් දන්නේ නැහැ ඒක එච්චර වටින එකක්ද කියලා. ඒ සියලුම වටිනාකම් පින්නතුනේ තමන්ගේ මේ අභ්‍යන්තරයෙන් දීපුවනේ. බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒ වටින රත්තරන් මාලයයි බැලුම් බෝලේ අරගෙන ළමයාගේ ළඟට ගියොත් ළමයා මොකද ගන්නෙ? ළමයා බැලුම් බෝලේ ගන්නෙ. ඔබට මේ මාලය වටිනුනාට ළමයට ඒක වටින්නේ නැහැ. පින්නතුනි මේ සියලුම වටිනාකම් අපි අපේ සිතින් අපෙන් දීපුවා. බාහිර දෙයක තියෙන වටිනාකමක් නෙවෙයි. ඉතින් මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපි මේ බඩු බාන්න පාවිච්චි නොකර ඉන්නව නෙවෙයි. අපි පාවිච්චි කරන ඒවා. නමුත් ඒ තුළින් අමුතුවෙන් අපි වටිනාකමක් ඒ දෙයට පනවගෙන ඒ තුළින් අපේ හිත දුකටපත් කරගන්නේ නැහැ අපි. ඒ නිසා මෙවැනි වටිනා පිවිතුරු දහමක් අපි මේ ඉතාම අමාරුවෙන් දුෂ්කරව මහා ප්‍රාර්ථනාවකින් අපි ලබාගත් අවස්ථාව. ඉතින් ඒ ගැන ඔබත් මුවත් සතුට වෙන සතුට වෙමින් මේ ධර්ම මාර්ගය තුළ තව තවත් ඉදිරියට යන්නට ඔබ අදිස්ථාන කරගන්න. පින්නුතුනි අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා සිද්ධ කරමු. මේ මම මේ වටිනා බුද්ධ ධර්මයේ මට නැති වෙනවා නේද කියලා හිතලා තියෙනකම මොනවාද කියලා. ඔය ඇත්තෙන්ම අපි නිතරම හිතන්න ඕන ඇත්තෙම එහෙම හිතෙන්නේ ඇත්තෙම මේ ශාසනය කිසිම වැඩක් කරගන්න බැරි වෙච්ච කෙනෙකුට තමයි එහෙම හිතෙන්නේ. දැන් අපට අපි ඒක මතක් කළේ අපි කරපු පින්කම් නිතරම හිතන්න ඕන. අපි මෙච්චර සීල් ගත්තා, දන් දුන්නා, ඒව ගැන නිතර හිතන්න. ඒතර හිතනකොට Tamanට හිතෙන්නේ අනේ මම කොච්චර මේ ශාසනය පින්කම් කරගත්තද කියලා හිතෙන්නේ. අරක නෙවෙයි හිතෙන්නේ. ඒ නිසා අපි කරන පින්කම් කළා විතරක් නිකන් ඉන්න හොඳ නැහැ. ඒ කරන දේවල් නිතරම හිතන්න ඕන. මං ජීවිතේ මුල් කාලේ හිටියට වඩා මං වා ස්වාමින් වහන්සේට සැලකුවා, බණ ඇහුවා, දුප්පත්ට සැලකුවා. මෙන්න මේ කරුණු පින්කම් නිතරම හිතන්න. ඒක තමයි මූලික පදනම. එතකොට ඒ හිතනකොට ඒක ආචීර්ණ කර්ම බවට පත් වෙනවා. ආචීර්ණ කම්ම කියන්නේ රෙගුලර් ඇක්ෂන්ස් කියන එක. කියන්නේ නිතරම අපිට අපි මේ කර්මත් එක්ක ඉන්නේ, ඒව සීකරමින් ඉන්නේ. දැන් අපට උනත් අපි අම්මට තාත්තට සලකන හැටි, ලේ දන් දීපුවා හැටි, පොඩි ආඳුරණ සලකපු හැටි, දන් දීපු හැටි හැමදාම හිතනවා ඒවා කරපුවා. එතකොට ඒ තුලින් ඒත් එක්කම තමයි අපි ජීවත් වෙන්නේ. අපට කරන්න බැරි වෙච්ච දේවල් ගැන නෙවෙයි හිතෙන්නේ. අපි කොච්චර දේවල් ජීවිතේ කළා නේද කියලා හිතෙන්නේ. ඒක තමයි පළවෙනි පදනම. දෙවෙනි එක තමයි අපි මේ හැම දෙයක්ම කළා අවසානයේ විදර්ශනා භාවන පැත්තට යොමු වෙන්නේ. විදර්ශනා භාවනේ මොකද කරන්නේ? අපි කුමන ඉන්ද්‍රියකින් කුමන ආයතනකින් අරමුණක් ගත්තත් ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ කුමන හිතට සිතුවිල්ලක් ආවත් ඒ හැම මොහොතකම මොකද වෙන්නේ? හැම මොහොතකම වෙන්නේ මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචක හට ගන්න එක. එතකොට අන්නේ ඒ අන්තිම මොහොතේ සිතුවිල්ලත් මේක සැබෑ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. මගේ හිතෙන් මේ තියෙන පංචස්කන්ධේ නේද මේ හටගෙන නිරුද්ධුනේ කියලා ඒක දකින්න දක්ෂ වෙනවා. ඒක තමයි අපේ ඉහළම සාර්ථකත්වය කියලා තමයි දකින්න ඕනේ. එතකොට ඒක ප්‍රැක්ටිස් නොකරපු කෙනෙකුට තමයි අපි කියන්නේ ඔබ කරපු පින්කම් ටික ගැන හිතන්න, පින් පොත ළඟ තියාගන්න, පින් පොතේ අවසානට කියවන්න කියලා එයාට කියන්න. නමුත් මේ පින්තුන් ඊට වඩා දේවල් ප්‍රැක්ටිස් කරපු අය ඔබට එතනින් නවතින්න අයිතියක් නැහැ දෙන්න. ඔබ ඊට වඩා ඉහළ තැනක ඉන්න ඕනේ. නිතරම අපි හිතන්න ඕනේ හිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල පෙර නොතිබී හටගෙන මේ වර්තමානයේ මෙතනම නිරුද්ධුනා ඒක අතීතයට යන්නේ නැහැ කියලා හිතන්න. අන්න ඒක හිතන වාරයේ වැඩි කරන්න. ඒක හිතන වාරයේ වැඩි කරොත් අවසාන මොහොතට හිතෙන සිතුවිල්ලක් අපි අනිත්‍ය වශයෙන් බලනවා. බැලුවොත් මොකක්ද වෙන්නේ? ඒ අන්තිම මොහොතට එන සිතුවිල්ලක් අනිත්‍යතාව වශයෙන් බැලුවොත් අපේ මරණයත් අපේ රහත් භාවයත් පිරුණ පෑමත් ඔක්කොම එකටම වෙනවා. ආයි නැවත හිත බැස ගන්න තැනක් ඉතුරු වෙන්නේ නැත්නම් අපි කියවනේ නැගෙන හිරෙන් එන ආලෝකය බටහිරට වදින තැනක් නැත්නම් ඒක කොහෙවත් පතිත වෙන්න තැනක් නැහැ. ඒ වගේ අපට එන සිතුවිල්ල බාහිර අරමුණක පුද්ගලයෙකුට අපි පතිත කරන්න ඉඩක් නැත්නම් ඒක බැස ගන්න භූමියක් නැහැ. බැස ගන්න භූමියක් නැහැ කියන්නේ ඉපදෙන්න තැනක් නැහැ කියන එක තමයි. ඒක කාම භූමියකක් විතරක් නෙවෙයි. ඇතැමිට රූප භූමියේ බ්‍රහ්ම ලෝකෙක අපේ හිත පිහිටන්න පුළුවන්. නමුත් ඒකෙත් අපි අනිත්‍යතාවය දැක්කොත් නැත්තම් ආකාශය අනන්තයි කියලා අරූප ධාන වශයෙන් අපිට සිතුවිල්ලක් එන්න පුළුවන්. නමුත් ඒකෙත් අපි අනිත්‍යතාවය දැක්කොත් මේ සමස්ත ජීවිතයේ ස්කන්ධ පංචකයේ සමුදේවය නේද මේ ඔක්කොම ජීවත් වීම කියන්නේ කියන එක මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්න වාරයේ වැඩි කරවති. අපි සම්පූර්ණයෙන්ම හැම මොහොතකම ජීවත් වෙන්නේ මෙන්න මේ සමුදේවය ස්කන්ධ පංචකයේ සමුදේවය අස්සාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ පහසී කරමින් තමයි හැම මොහොතෙම ඉන්නේ. එහෙම බැරි කෙනාට තමයි පල්ලෙහා මට්ටමින් ඒව කියන්නේ. ඉතින් ඔබ මෙතෙක් කලක් ධර්මය අහපු අය හැටියට ඔබට ප්‍රැක්ටිස් කරන්න තියෙන ඉහළම දේ තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බලන වෙලාව වැඩි කරන. ඒ වැඩි කරන අවස්ථාවේ දුකෙන් නිදහස් වීම මරණසන මොහොතේ නෙවෙයි. ඒ මොහොතේම ඔබ දුකෙන් නිදහස් වෙනවා. ඒ මොහොතේම විමුක්තියටපත් වෙලා අපිට අනාගතය ගැන හිතන්නවත් දෙයක් නැහැ. අපට හිතන්න තියෙන මේ මොහොත විතරයි. අනාගතයේ කිවට අනාගතයක් සාමාන්‍ය වර්තමානයේ බවට පත් වෙනවා. 아무ද අනාගතයක් නැහැ ඇත්තෙම. අපි මේක හරියට සිහි කරවතින් ඇත්තෙම අපි අතීත අනාගත සාන්ත දෙකනොත් මිදිලා ඉන්නේ ඒ වෙලාවේ. අපි දැන් ඉන්නේ කො අතීතය ගැන දෙයක් හිතන අනාගතේ මෙහෙම වෙයි කියලා හිතනවා. ඒ දෙකම කියන තුනේ හිතේ තියෙන මායාවන්. අපට ඇත්තටම ජීවිතයේ තියෙන මේ වර්තමාන මොහොත විතරයි. ඒ නිසා අපි උත්සාහ කරන හැම මොහොතම මේ වර්තමාන මොහොත සාර්ථක කරගන්න. මේ වර්තමාන මොහොත සාර්ථක කරගත්තොත් අපේ සමස්ත ජීවිතෙම සාර්ථකයි. අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වුණා කියුවට අපි ජීවත් වෙලා තියෙන එක මොහොතයි එක වෙලාවක. ගංගාවක් හැතැම්ම 500ක් 1000ක් දුර කියුවට ගංගාවක් කියන එක වතුර බිඳුවක්. ඒ වතුර බිඳුවල එකතුවක්. අපි පයින් හැතැම්ම 10ක් පයින් ගියයි කියන්නේ එක පියවරක් තිබීමයි. ඒ පියවර එකතු වෙලා තමයි ගමනක් යන්නේ. අපි කාලය මෙච්චර ගත කරා කියලා කිව්වත් හැම තත්පරයක්ම එකතු වෙලා ඒ කාලය එකතු වෙන්නේ. ඒ වගේම අපේ ජීවිතය කියන්නේ අතීත අනාගත කියලා අපි සංසන්දනය කරලා බැලුවට ඇත්තටම ජීවත් වීම කියන්නේ මේ වර්තමාන මොහොත තුළ ජීවත් වීම. ඉතින් යම් කිසි කෙනෙකුට මේ ගත වෙන වර්තමාන මොහොත සාර්ථක කරගන්න පුළුවන් නම් ඔහුගේ සමස්ත ජීවිතෙම සාර්ථකයි. ඒ නිසා වර්තමාන මොහොතෙහි මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ බලන මොහොත වාරය කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. මේක තමයි අපේ සමස්ත ජීවිතයේ සාර්ථකත්වයේ දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි මේ සමුදි සාසනය තුළ අපිට ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය කියලා කියන්නේ. මේක තමයි බුද්ධිමත් ශ්‍රාවකයෙකුගේ ඉහළම කාර්යභාරය වෙන්නට ඕන. ඒ නිසා තමයි නුවණැති කෙනෙක් විසින් වඩන්න පුළුවන් ඉහළම දේ හැටියට ධර්මයේ සඳහන් කළේ සමත විදර්ශනා කියලා. මේ විදර්ශනාව එකපාර වඩන්න අමාරු නම් ඒකට පහසුවක් වෙන තමයි අපේ මෛත්‍රී භාවනාව, බුදුමන භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනා වඩ වඩා අපේ අර විචිරලා තියෙන හිත එක දැනකට ගන්න අපි. ඒ නිසා ඇතැම් විට එකපාර සිහි කරන්න අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ සිහිය අඩුයි කියන එක, සමතේ අඩුයි කියන එක. එහෙනම් හිත ටිකෙන් ටික සමාධිමත් කරගන්නට ඕන. හිත තැම්පත් වෙන්න වෙන හිතේ සතුට වැඩි වෙනවා. බාහිරට තියෙන ප්‍රතිචාර දැක්වීම අඩු වෙනවා එන්නෙන්. දැන් අපි නිතරම බාහිරත් එක්ක ගනුදෙනු වැඩිපුර කරන්නේ මේ හිතේ තියෙන සමතය අඩු නිසා. හිතේ තියෙන සමාධිමත් බව වැඩි වීමත් එක්කම පිනතුනි බාහිර අපි එන්න එන්නම සම්මන්ත අඩු වෙනවා අපේ. ඒක අපි ඕනකම කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේම වෙනවා පිනතුනි. මේ පැත්තේ මානසික සතුට වෙන්න වෙන්න තමන්ට මේ තරම් මහා සාරෝගයක් සතුටක් තිබෙන්නේ තමන් නිසරු දේවල් හොයාගෙන යන ගතිය එන්න එන්නම අඩු වෙනවා. තමන්ගේ සතුට මෙහි අභ්‍යන්තරයේ තියෙන්නේ. මහා නිදානයක් මෙහි තියාගෙන, මහා මැණික් ආකාරයක් මෙහි තියාගෙන අපි මේ ගල් බොරළු හොයාගෙන බාහිරට යනවා, ඈත යනවා, ගෑස් පුච්චගෙන. පින්නතුනි මහා සතුට ආකාරයක්, පුණ්‍ය නිදානයක්, ධර්ම ආකාරයක්, මැණික් ආකාරයක් මේ අපේ සිත තුළ අපි තියාගෙන මේ ඉන්නේ. ඒක විකසිත කරගන්න නම්, ඒක එලිපෙහෙලි කරගන්න නම් පින්නතුනි මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කළා පුලුවන් තරම් සමතේ දිනු කරන්නට ඕන. හිතේ සමාධිමත් බව දිනු කරන්නට ඕන. ඒ සමාධිමත් බව දිනු කරන්නම් පින්නතුනි සිල්වත් බව අවශ්‍ය වෙනවා. කායික වාචික සංවරය අවශ්‍ය වෙනවා. ඒ කායික වාචික සංවරය ඇති කරගන්න අමාරු නම් තමන්ගේ ළඟ ඉන්ද්‍රිය සංවරය තියෙන ඕන යම් ප්‍රමාණයකට. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට ප්‍රතිකාර දක්වන ගතිය එන්නෙම පාලනය කරගන්නට ඕන. විශේෂයෙන් තමන්ගේ දිව සහ ඇස කියන මේ දෙක පාලනය කරගන්න ඕන. ඒක තමන්ට මේ සීලයට එන්නට, සමාධිය දිනු කරගන්න, ප්‍රඥාව සඳහා කාලය වැඩි කරගන්න ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා පිනතුනේ අපිට කිසියම් විදියක මානසික දුකක් ඉතර තියෙනවා නම් අපිට බාහිර කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කරන්න බෑ. මොකද ඒ සම්පූර්ණ දුක අප විසින්ම නිර්මාණය කරගත් දෙයක්. බාහිර කිසිම කෙනෙකුට අපිට දුකක් දෙන්න බෑ. දුක කියන එක සම්පූර්ණයෙන්ම අප විසින් අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට නිස්පාදනය කරගත් දෙයක්. ඒ නිසා මේ වගකීම සම්පූර්ණයෙන්ම තමන්ට තමයි ගන්න වෙන්නේ. බාහිර කෙනෙක් නිසා අපි දුක් වෙන අවශ්‍ය නැහැ. අපි අපිම අපේ ජීවිත අපි සාර්ථක කරගන්නට ඕන. ඒ නිසා අපි වෙනතුනේ හැකිතා අනිත්‍ය මෙනෙහි කිරීම වාර වැඩි කරන්න හැම මොහොතකම අවසාන මොහොතට වෙන සිතුවිලි අනිත්‍යතාවය බලන දක්ෂ වෙයි. ඒ සිතුවිල්ලක් එනකොට ඒක හොයාගෙන බාහිරට යන්න නොයන විදියට හිත මේ පැත්තේම අනිත්‍යතාවය බලලා මෙතනම Nirodha කරන්න. ඒක තමයි එකම රැකවරණය. හොඳයි පින්නතුනි අපි ටික වේලාවක් සක්මන් භාවනාව කරමු. සිහියෙන් අපි ටික වේලාවක් මේ ශාලාවෙම අපි රවුමක් දෙකක් ගමන් කරමු. ඒ ගමන් කරන ගමන් අපි මුලදී එක රවුමක් තමන් ගමන් කරනවා කියලා සිහියෙන් ඇවිදීමු. ඊළඟට අපි ඒත් එක්කම බුදුගුණ භාවනාව වඩමු මුල් පියවරේදී. Now we are going to practice walking meditation. In the first circle, we are going around contemplating on our posture or our behavior that we perform at the moment. And from next circle, we are going to practice Buddha Anusati, contemplating on Buddha's noble qualities. When we keep our feet within Buddha's qualities like Arahant, Samma, Sambuddho, and in a slow speed, we can go around. First I am going, then you can follow me. Okay. In the first circle, we practice mindfulness. Mindfully we walk. And from next circle, we are going to practice Buddha Anusati, contemplating on Buddha's qualities. Okay. අපට හිතන්න පුළුවන් අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ සිහිපත් කරමින් අපි රවුන්ඩ් කීපයක් කරනවා. ඊට පස්සේ ඉඳ තියෙන හැඩයට ඊළඟ ටික අපි ප්‍රැක්ටිස් කරනවා. හොඳයි, තරමස්ස. අනේ පින්නතනි, අපට සක්මන් භාවනාව ආකාර කීපකින් කරන්න පුළුවන්. එකක් තමයි ඇවිදිනකොට ඇවිදිනවා කියන හැඟීමෙන් සතිය දිනු කරන්න පුළුවන්. පින්නතුන් අහලා තියෙනවනේ සතිපට්ඨාන සූත්‍රයේ ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියලා. තමන් ඇවිදිනකොට ඇවිදිනවා කියන හැඟීමෙන් ඒකත් සතිය දිනු කිරීමේ ක්‍රමයක්. එතකොට මේ ඇවිදීම කියලා සත්‍යයක ඇවිදිනව නෙවෙයි, මේ ජීවිතයක ක්‍රියාකාරීත්වයක තියෙන ක්‍රියාකාරීත්වයක් කියන එක අපි තේරුම් ගන්නවා. එතකොට එකතකින් කායනුපස්සනාවේ කොටසක් විදිහට ඇවිදින විට සිහියෙන් ඇවිදින එක අපට වඩන්නට පුළුවන්. ඒ වගේම කායනුපස්සනාවේ සඳහන් වෙනවා සතර මහා භූත රූප බලන විදිහට මේ ශරීරයේ තියෙන දැඩි හලු ගතිය, ආපෝ තේජෝ වායෝ ආදී මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප වල එකතුවක් නේද මේ ජීවිතය කියලා නුවණින් දැකීමෙන් අපට සක්මන් කරන්න පුළුවන්. නැමෙ පින තුන තැමිට ව්‍යායාම වලටම ඇවිදිනවනේ. වෝකින් එහෙම කරනවා ඇතිනේ. ඒ වෙලාවට මේ භාවනා පඩම යන්න පුළුවන්. හොඳම අවස්ථාව ව්‍යායාමයක් වෙනවා, භාවනාවකුත් වැඩිලේක. ඒ අතරේ භාවනා කරන වෙලාවදීම කමන්ට මෛත්‍රිය වඩම යන්න පුළුවන්. සියලු සත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා තමන්ගේ ඇස කිසියම් ප්‍රමාණයකින් තියාගෙන සියලු ලෝක සත්‍යයන්ටම මෛත්‍රී වඩමින් යන්න පුළුවන්. මේ නගරයේ ඉන්න, මේ කවුන්ටියේ, ස්ටේට් එකේ, රටේ, මේ ප්ලැනට් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, ගැලැක්සියේ, යුනිවර්ස් එකේ කියලා ටිකෙන් ටික මේ මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඊළඟට ඕනම් මරණානුස්සතිය වඩනත් පුළුවන් යන ගමන් අපට. ඇවිදින ගමන් ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි කියන එක මරණානුස්සතියත් වැඩිමත් හිත සමතය දිනු වෙන, හිත එකඟ වෙන භාවනාවක් විදිහට කර්මස්ථාන අතර දැක්වෙනවා. ඉතින් මේ හැම කමඨහනකින්ම ප්‍රධාන වශයෙන්ම හිත සමාධිමත් කිරීම බලාපොරොත්තු වෙන අතරින් ඊට වඩා වෙනත් ආකාර ආනිසංසක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න මරණානුස්සතිය වඩනකොට හිත එකඟ වෙනා වගේම මේ ජීවිතෙන් ඉක්මනට ප්‍රයෝජනයක් ගන්න ඕන නේද කියලා දැඩි වීරියක්, අප්‍රමාදී බවක් ඇති වෙනවා. ඉතින් බොහෝ විට අපට ජීවත් වෙනකොට මැරෙනවා කියන එක අමතක වෙනවා නේද? ඉතින් ඒක නැවත සිහිපත් කළ දෙන හොඳම අවස්ථාවක් තමයි මරණාස්තිය. ඉතින් අපි යම් කිසි දවසක මේ සියලුම දේවල් අත්හරිනව නේද කියලා. දැන් අර ඉස්සරහා ගෙදර හිටිය මිනිස්සයත් අද උදේ නැති වුණා. අර සිවන්. ඉතින් අපි කියලා පිළිත් එහෙම කියලා ආවා. ඉතින් ජීවිතයේ ස්වභාවය පේන තුනේ ඒක. ඉතින් අපි හෙට උදේ වෙනකොට අපි කාගෙන් හරි කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින්නේ. ජීවිතයේ ස්වභාවය කියන්නේ ඉතින් අපි හැමදාම ජීවත් වෙන්න අපෝය නෙවෙයි. ඉතින් මේක අපි නිතරම සිහිපත් කරනකොට පේන තුනේ අපට ලොකු වීරියක් ඇති වෙන එකතකින් මේ සම්බුද්ධ ශාසනය අහිමි වෙන කලින් අපි ප්‍රයෝජනයක් ගන්න ඕන නේද කියන එක. ඒ අතර පින්නතුනේ අපේ පුද්ගලයන් එක්ක තියෙන විරසක බව අඩු වෙනවා. අපිට බොහෝ විට අමනාපකම් ඇති වෙන්නේ මේ ගැටුම් හටගන්නේ අපි හැමදාම ජීවත් වෙනවා කියලා හිතනකොට. අපි ටික කලකට ආපු අය නේද කියලා හිතෙනකොට අර රණ්ඩු සරවල මොකක් හරි වෙනවා අපි. දැන් අපි බලන්න බස් එකේ යනකොට, ෆ්ලයිට් එකේ යනකොට එහෙම කවුරු හරි මොනම හරි වැරදි දෙයක් කරුවොතින් අපි ගහගන්නවද? නඩු දානවද? රණ්ඩු කියනවද? රණ්ඩු කරනවද නැහැ? ඇයි ඒ? අපි දන්නවා වැඩි වෙලා කියන්නේ ඇතින් පෑ ගන්න නැන්නේ ඔක කමන්නේ කොහොම හරි ඉවසගෙන ඉන්න කියලා ඉන්නවා. අන්න ඒ වගේම තමයි වෙනසනේ මේ ජීවිතේ. අපි ඇත්තෙම සතර ගමනට සාපේක්ෂව මේ ඉතින් ෆ්ලයිට් එක තමයි මේ ඉන්නේ. මේ අවුරුදු 70ක් 80ක් ඉවත් කරලා ෆ්ලයිට් එක පෑ ගන්නක් ඉන්න වගේ එකක් තමයි ඉතින් ලොකු බාලයක් නෙවෙයි. ඉතින් ඒකේ ඉන්න අය රණ්ඩු සරවල් වෙන්නේ ඉවසගෙන යන ඔය ගමන. ඉතින් අපට ඉවසීම කියන එක පින්නතුනේ තමන් මේ අහකෝ රැකපෝ වඩකෝ දහමෙහි ප්‍රතිඵල බලන තින අවස්ථාවක් ඒක. අනිත් ඇගේ අඩුපාඩුකම් ඒ වගේම තමන් අකමැති දේවල් බලන්න ලැබෙන එක ඇහෙන එක මේ අවස්ථාව තමයි ඇත්තෙන්ම අපේ මෙතෙක් කල් ධර්මයේ ප්‍රැක්ටිස් කරපු එකේ රිසල්ට් එකක් තියෙනවද කියලා බලන අවස්ථාව. අපිට ඇත්තම මේක දවසකටම පින්නතුනේ විනාඩි 5ක්වත් ඉවසන්න නැහැ ඇත්තෙන්ම. බොහෝම ටික වෙන ඇත්තම මේක දවසකට සැරයක්වත් ඉවසන්න වෙලාවක් අපිට දෙන්නේ නැහැ. එහෙම කාරණයක් දෙන්නේ නැහැ. ඒ පොඩි වෙනාව පින්නතුනේ අපි ප්‍රයෝජන ගන්න නැහැනේ. හේඩින් එදී අපි කලබල වෙනවා. හේඩින් එදී අනිත් ඇත්තට කරන්න සරල වෙන බැන ගන්නවා. ඒ පොඩි වෙලාවට තමයි පින්නතුනේ මේ ඔක්කොම අපි මේ සූදානම් වෙන්නේ. පන්සල් ඇවිල්ලා දන් දීලා බණ අහලා භාවනා කරලා මේ හැමදේම කරන්නේ අර ඉතාලම පොඩි වෙලාවට මනස හදාගන්න. ඒ වෙලාවට මොහොන දෙන්න හිත ශක්තිමත් කරගන්නයි අපි මේ ඔක්කොම දේවල් ටික කරන්නේ. නමුත් අපි යාස්ථායෙන් ප්‍රයෝජන ගන්න නැත්නම් ඉතින් මෙච්චර අපි කාලය කැප කරපු එකේ ප්‍රයෝජනයක් වෙලා නැහැ අපට. ඒ නිසා පින්නතුනේ ජීවිතයේ දිනදා සමට අත්දැකීමට ලැබෙන අමිරි අත්දැකීම් මේ ධර්මය තමන්ට සස්දා බලන්න තමන්ගේ ජීවිතයට කොයිතරම් දුරට ඇතුළු වෙලාද කියලා තමන්ට බලා ගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන පින්නතුනි. අද අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් තවදුරටත් පින්නතුන්ට අහන්න තියෙනවා නම් අපි යම්කිසි කාලයක් ලබා දෙනවා. හොඳයි පින්නතුනි, අද අපි ටිකක් කලින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හුඟක් පින්නතුන් යම් යම් ඉල්ලීමකින් කළා. ඉතින් ඒ කවුරු ගැන සලකලා බලලා ඉතින් ඉදිරි පැය 37 පින්නතුනි භාවනා කරන වගේම කියලා හිතලා කාලය ගත කරන්න උත්සාහ කරන්න මගතොට ඉදින ගමන් ගෙදර කටයුතු කරනකොට හැම වෙලාවෙම මේ ඉදිරි කාලයත් තමන් භාවනාවේ ඉන්නවා කියලාම හිතලා මේ අත්දැකීමෙන්ම දිගට ඉන්න උත්සාහ කරන්න. ඉතින් ඒකේ ප්‍රධානතම දේ තමයි පින්නතුනි වචනය සංවර කරගන්න. ඒක පළමිනිම දේ. අපේ කායික ක්‍රියා සංවර වෙන කලින් වචනය සංවර වෙන්නට ඕන. ඉතින් අපට ඉඩක් ලැබුණු ගමන්ම අපි අර කතා කරන්න බැරි ඒවට ඇරියස් එකම කතා ගන්නවනේ. එහෙම හොඳ නෑ පින්නතුනි. ඉතින් ඒක අපට ජීවිතයේ තව අත්දැකීමක් බවට අපි පත් කරගන්නට ඕන ඇත්තෙන්ම. ඉතින් අවශ්‍යම දෙයකට කතා කරන්න කමන්නේ අපි කතා කරන්න ඕන. නමුත් ඒක බුදුහාමුදුරේ දේශනා කළේ පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං කියලා. වචනේ කතා කරන්න කලින් පුළුවන් තරම් හිතලා හිතලා අපි ඒක කතා කරන්න ඕන. ඉතින් ඒකෙන් තමන්ගේ ජීවිතේ ලොකු පාලනයක් වෙනවා. විතරක් නෙවෙයි මේ ආධ්‍යාත්මික ගමනේ තමන්ට දුර ගමනක් යනට ලොකු පිහිටක් වෙනවා. ඉතින් උදෑසන පටන් අද අප මේ සාකච්ඡා කරපු කරුණු ආයි සම්පින්නණයක් වශයෙන් පින්නතුන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ස්පිරිචුවල් කැලෙන්ඩර් කියන එක you can practice this calendar for your new year and that is very important. You can practice meditation at least 20 minutes per day and you can sign here. That is a very good exercise for you as a homework. And this is the place where you can see your success in your spiritual development. That is very important. You can see your success, progress in your meditation and in your spiritual life. Okay, I encourage you to practice, follow this spiritual calendar. පින්නතුනි ඊළඟට මේ අපි මේ රෝස පාට කොලේ ත්‍රි සම්බුද්ධ ශාසනය කියලා අපි මේ වසර පුරාම සාකච්ඡා කරපු කරුණු සියල්ලක්ම මෙතන කැටි කරලා තියෙනවා සාරාංශයක් විදියට. මේක ආටිකල් එකක්වත් නෙවෙයි, නිකන් කරුණු එකතු කරලා Tamante යම් සැකෙල්ලක් ඉදිරියට බලාගන්න තියෙන අවස්ථාවක් මේක. ඉතින් අනුපිළිවෙලින් ක්‍රමයෙන් ගැඹුරට යන විදියට මේ කරුණු ඒකරාශී කරලා තියෙනවා. ඉතින් මේක බොහොම මේ ප්‍රේමයකුත් එක්කම ඇතුළත් කළේ ටිකක් විශේෂ එකක් නිසා. ඒ නිසා මේක ඕනම් පොලිටික වෙන් කළා නිතර පේන තැනක අලවගත්තක් කමක් නැහැ. මේ මහා කල්පයක මහා අධ්‍යක්ෂින් සම්භාරය තමයි මේ කැටි කරලා තියෙන්නේ, බුදුවරෙගේ ඥාන සම්භාරය. ඉතින් මේක සරලව අපේ අතට මේක ලැබුණත් මේක සරල දෙයක් කියලා හිතන්න එපා පින්නතුනි. මේදී අනාවරණය කරගන්න තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් අහසේ තාරකාවලට වඩා ඇස් දන් දුන්නේ. ඉතින් මේ මහ පොළවේ පස්වලට වඩා මස් දන් දුන්නේ, මහ සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා මහත්ව කැපවීමක් කළා. අනාගත ලෝකයේ පහළ නප වෙනුවෙන් අනාවරණය කරපු මහා සද්ධර්මයක මේ වටිනා මිනි මුතු වගේ ටිකක් මේ ඔබට එකතු කරලා තියෙන්නේ. ඔබේ පිනට මේ ලැබිච්ච දෙයක්, ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේ ආධ්‍යාත්මික දියුණුවත් ප්‍රබෝධයත් සමග ඔබ අලුත් අවුරුද්දට පා තබන්න. ඉතින් මේ අවුරුද්ද පුරාම පින්නතුන් බොහෝ දෙනෙක් මේ වැඩසටහන සහභාගී වුණා. ඔබ ඒ ගැන හුඟා සතුටට පත් වන්න. මේ අවුරුද්ද නිකන් ගතුනේ නෑ, ඔබ හුඟා පින්කම් කරගත්තු අවුරුද්දක් කියලා සතුටට පත් වන්න. ඉතින් හුඟා ස්වාමීන් වහන්සේලාත් මේ රටට වැඩියා. ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ බණහලංගා පින්දම් මෙයන් කරගත්තා. ඉතින් මේ සහභාගී වෙන හුඟ දෙනෙක් ස්වාමීන් වහන්සේලා කෙරෙහි බොහොමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරන අය, ධර්මයට හුඟා කැමති අය. මේ අවුරුද්ද පුරාම 2017 වසර පුරාම ඔබ කළපු පින්කම් මේ ගත වෙන දින කීපය තුළම හොඳට මතක් කරගන්න, හුඟා සතුටු වෙන්න. අම්මට තාත්තට සැලකපු හැටි, කඩින පින්කම් කරපු හැටි, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු හැටි, සෙල්ලැත්තන්ට දාන දීපු හැටි, හුඟාක් දේවල් සිහි කරන්න පුළුවන් මේ හැම දිනාටම. මේ ඇත්තම් පූජා කරපු දේවල් ස්වාමීන් වහන්සේ හුඟාක් පාවිච්චි කරනවා, දිනපතාම පාවිච්චි කරනවා ඒවා. ඒව ගැන හුඟාක් හිතන්න, හිතට සතුටු වෙන්න. එතකොට ඒ දින වැඩි වෙනවා. ඉතින් මේ චාට් එකේ පින්නතුනේ මුලින්ම සඳහන් වෙනවා දුකේ ශ්‍රී සම්බුද්ධ ශාසනය දුකේ නිදහස උත්තරීතර ආධ්‍යාත්මික සුවය පසක් වන පිවිතුරු අනුශාසනය. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ අනුශාසනය ගැන මේ අපි දැක්කුවේ. ඉතින් අපි අතීතයේ පෙර කරන ලද පින සහ වඩන ලද සද්ධා දේන්ද්‍රිය ධර්ම මත ආධ්‍යාත්මික ගමන් මගේ බොහෝ කරුණු තීරණය වේ. වර්තමානයේ අසටෝ අමායා වින වංක ජාතෝ බුද්ධිමත් බව කපටි නැති බව හා අවංක බව ඇති විට එම ගමන් මඟ ශක්තිමත් වේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපට තියෙන ඕන මූලික සුදුසුකම් මේ තියෙන්නේ. නිවන සැනසෙන මාවතේ ආරම්භයේ සිට අවසානය දක්වාම අඛණ්ඩව කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපදාව යන කරුණු සංපාදනය කර ගැනීමෙන් සබ්බ පාපසකරණං කුසල සුප සම්බදා සචිත්ත පරියෝධකණං ඒතම් බුද්ධහන සාසනං යන බුද්ධාවවාදය ඇසීමට අවස්ථාව ලැබේ. ඉතින් අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, ලෝකයේ පහළන සීලොම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ මූලික හරය මේ ගාථාව තුළ තියෙනවා. ඉතාම බලගතු ගාථාවක් වෙනතුනේ මේක. එනම් පළමුව අපාය මගින් දුරු වී ස්වර්ගගාමි මාර්ගයට පිවිස ඒ ඔස්සේ ක්‍රමයෙන් ආර්ය උතුමන් ගමන් කළ නිවන් මඟ වෙත අවතීර්ණ වීමයි. මෙහිලා මුලින්ම ලැබෙන අවබෝධය නම් කම්පල අදහන නුවණයි. ඒ කියන්නේ කම්මසකතා සම්මාදිට්ඨිය. අකුසලෙන් වැළකී ඒ වගේම පස්පව් වලින් මිදීම, සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන් සීලය රැකීමට පෙළඹේ. අප සීලය රකින්න විට සීලය විසින් අපව රකින්න ලැබීම. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින්. ඉතින් අපි බොහෝ විට කියන්නේ මම සීල රකින්නවා කියලානේ. පින්නතුනේ අපි සීල රකින්නව නෙවෙයි ඇත්තෙන්ම. සීලය විසින් අපිව රකින්නවා. මේ ශික්ෂාවෙන් අපි රකින්නකොට අපට ලොකු අනතුරකින් අපි බේරෙනවා. අපි ප්‍රාණඝාතය නොකරනකොට, සොරකම් නොකරනකොට, කාම වර්ධ හැසිරීමෙන් වෙන් වෙනකොට අපට සමාජයෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ තරම් අපි සමාජයට අභේදානය දුන්න වෙනවා. නිර්මය බව දන් දුන්න වෙනවා සමාජයට. දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සඳහා නිතර සිත නැඹුරු වේ. සුඛෝ පුඤ්ඤසුඛියෝ පින්කරන විට මානසික සතුට දිනු වේ. පුඤ්ඤසුඛං ජීවිත සංඛ්‍යම්මේ ජීවිත අවසානයේ පින උපකාරවත් වේ. ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ ව්‍යක්තනන්දති පින ආනිසංස වශයෙන් මෙලවත් සතුටටපත්ව එවාගේ පරලොවත් සතුටටපත් වේ. දඩං මිත්තානි ගන්තසේ දානේ නිසා මිතුරන් දිනා ගනී. සීලේ නිසා විසරද බවහා සමාජ විශ්වසනීයත්වයේ තහවුරු වේ. මෛත්‍රී භාවනා වැඩීමේ ප්‍රතිඵල වශයෙන් සෑම තම දරුවන්සේ බලන ඇසක් ඇති කර ගනී. ධර්ම ශ්‍රවණයෙන් පටිසම්පාද නෝන ලැබෙන විට දුකේ හට ගැනීම හා නිරෝධය නම් වූ චතුරාර්ය සත්‍ය ප්‍රකට වේ. ඒ සමගම දුකේ නිදහස් වීම සඳහා වූ මාවත විවර වේ. ආරස්නික මාර්ගයේ ඉදිරියේ බලා පියවර තමයි සීල සමාධි ප්‍රඥා ක්‍රමයෙන් සපිරේ. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සති සම්පජඤ්ඤය වඩන විට ඉන්ද්‍රිය සංවරය නිතින් මැති වේ. ආහාරයේ පමණ දැන ගැනීම නින්ද පාලනය මිට උපකාරවත් වේ. නිවන සැනසෙන මාවතේ ඉහළම ප්‍රතිපදාව සංක්ෂිප්ත ලෙස සමත විදර්ශනා වශයෙන් මුණ ගැසේ. සමත භාවනා තුළින් නිතර සමාධිය දිනු කිරීම වශයෙන් සිත වඩයි. විදර්ශනාවෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධයන්හි සමුදේවය අස්ථාදා දෙනව නිස්තරණ බලමින් ප්‍රඥාව වඩයි. මෙහි පදනම මූලික පදනම හේවත් භූමිය වන්නේ සතර සතිපට්ඨානයයි. අසුභයේ සුභ යන සංඥා විපලාසය දුරවීම, දුක්ඛයේ සුඛ යන සංඥා විපලාසය දුරවීම, අනිත්‍යයේ නිට්ඨ යන සංඥා විපලාසය දුරවීම, අනත්තේ අත්ථ යන සංඥා විපලාසය දුරවීම ක්‍රමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම දිනු වීම. එම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් තවදුරටත් යැයි දිනු වීම. සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා යන සත්‍යබොජ්ජංග දිනු වීම. කබලින්කාර පස්ස විඥාන මනෝ සංකේතන යන සතර ආහාරවල ස්වභාවය අවබෝධ වීම. නාම රූප ධර්ම ප්‍රකට වීම මාර්ගාංග වශයෙන් අරස්නගික මාර්ගය ඔස්සේ ඉදිරියට යාම. සීල සමාධි ප්‍රඥාන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ වීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රකට වීම. ඇස ආදී ඉන්ද්‍රයන්හි ආයතනයන්හි කුසලතාවයේ දිනු වීම. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං යන අවබෝධය දිනු වෙමි. ක්‍රමයෙන් අවිද්‍යාව ක්ෂය වෙමින් දුකෙන් නිදහස් වීම. බාහිර කිසිදු දෙයක් හෝ අභ්‍යන්තර සිතෙහි කිසිවක් නිට්ඨය සැප ආත්ම වශයෙන් නොගැනීම. උතුරායන මෛත්‍රියෙන් ලෝසෑම තම දරුවන්සේ දැකීම. බැබලි යන ප්‍රඥාවෙන් අනිත්‍ය පසක් කිරීම. නාම රූප ධර්ම මැනවින් දැන ඉන්නේ දහස් වීම. මඩේ ඇති මලක් ඉහළට නැග නිර්මලව පවතිනාක් මෙන්. ලෝභ කරන්න උන් අතර නිර්ලෝභීව සිටීම. ද්වේෂ කරන්න උන් අතර මෛත්‍රී සහගතව සිටීම. ඊර්ෂ්‍යා කරන්න උන් අතර මුදිතා ගුණයෙන් සිටීම. කෙලෙස් සහිත ලොව නිකලෙස සිටීම. ලෝභ ද්වේෂ දෙපසට මාරුවන ලෝකයේහි මැදහත්ව උපේක්ෂව සිටීම. අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කර ගැනීම උතුම්ම මංගල කරුණයි. හේතු ඇති විට හට ගන්නා දෑ හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතුව නිරුද්ධ වේ. යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ලොව ඇති පරම යථාර්ථය වන ස්කන්ධ පංචකයේ සමුදේ වැය පිළිබඳ අහෝත්වා සම්බුද්ධං හොත්වා නබවිස්සති යන අවබෝධයේ සීහානුවන උපරිම ලෙස අඛණ්ඩව පවති. ඇත නැත ආදී සීලෝ අන්තවලින් දුරුව අභ්‍යන්තර බාහිර මතභේදයේ බිඳලා නියුණ සැනසුන චරිතය වෙත දිනෙන් දින මොහොතින් මොහොත මමද සැනසෙමින් ලෝකයේද සනසෝමින් සුවච බව ඇති ඥාති මිත්‍රාදීන්ටද දහම් මඟ කියා දෙමින් මෙම දහම් මඟෙහි ඉදිරිය බලා ශාන්තව පියවර තබමි. ක්‍රමයෙන් සක්කාය දිට්ඨිය ඇතුළු සංයෝජන ප්‍රහිණ කරමින් සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ඔස්සේ ආසවක්ඛේ ඥානෙ වෙත පිවිසෙයි. සමස්ත ජීවිතය යන ස්කන්ධ පංචකයේ නිරතුරුව සිදුවන හට ගැනීම නිරුද්ධ වීම පමණක් බව පසක් වනු ඇත. නිබ්බත්ති නිබ්බන්ති දිහිරා යථායන් පදීපෝ පදීපයක් නිවි යනසේ නුවණැත්තෝ නිවීමට යති. අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණා නාඤ්ඤ සරණා තමාට තම සිත හැර අන් සරණක් නොමැත. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා සම්මා පණිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. හදාගත් හිත හැර තමාට පිහිට විය හැකි වෙනත් මවක් පියෙක් නොමැත. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණානාඤ්ඤ සරණ ගෞතම සම්බුද්ධ සසුන හිමිවීමට පෙර අපමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ ගතවුණු වර්ෂය 2017 වර්ෂය ඔබ ඉතාම වටිනා පින් දහම රැසක් සිදු කරගෙන නිමාවට පත් වෙන වසරක් කියලා හුවා සතුටට පත්වන්න. ගතවුණු වර්ෂය නිකන් ගතුනේ නැහැ. මගේ ජීවිතයේට මහා පුණ්‍ය නිධානයක් තැන්පත් කළායි මා මේ වසර නිමාවට පත් කරන්නේ කියලා ඉතාමත් බලවත් සතුටෙන් නව වසරට පිය තබන්න. ඉතින් අලුත් අවුරුද්දේ මේ ආධ්‍යාත්ම දින දර්ශනයේ හැකිතාක් සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. දවසට විනාඩි 10ක් 15ක් ඉස්සන් භාවනා කළා. විශේෂයෙන් වාඩි වෙලා කරන භාවනාවටයි මේක සටහන් කරන්න තියෙන්නේ. ඊට අමතරව තව පුළුවන් තරම් තමන් කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දින උදෑසන පටන් මේ මොහොත දක්වා ඔබ හුඟක් ඉඳහම් කළා, බණ ඇහුවා, සිත වැඩුවා, භාවනා කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් ආරසංසයෙන් විශේෂයෙන් ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලාටත් මේ පින අනුමෝදන්ව උන්වහන්සේලාගේ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා, නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින තුන හැම දිනාටමත් මේ පින මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. From the morning you have been doing a lot of meritorious deeds here. By the power of all these meritorious activities, may you all spiritual wishes meet with success. May you be well, happy and peaceful. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. Now we are going to transfer these all meritorious deeds to our departed relatives. By the power of all these meritorious activities, may our departed relatives, especially Mr. Shiva, may attain good life, and finally may he attain final bliss of liberation. And also may your departed relatives also enhance their spiritual energy. Finally may they attain final bliss of liberation. With that intention, let's transfer these merits to our departed relatives by reciting the gatha. Idam me jnati nam hotu sukhita huntu. Idam me jnati nam hotu sukhita huntu jnatayo. Idam me jnati nam hotu sukhita huntu jnatayo. By the power of all these merits, may guardian deities and angels also receive this spiritual energy. May they enhance their spiritual power and may they keep their eye on you too. May they also attain final bliss of liberation, Nibbana. With that intention, let's transfer these merits to guardian deities and angels to recite in the gatha. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝ සම්බ සම්පත්ති සින්දියා. By the power of all these meritorious activities, may you be well, happy, healthy and peaceful. May you all attain final bliss of liberation, the everlasting happiness, Nibbana. Sadhu, sadhu, sadhu. Dukkham pantha ca nindukkha, bayam pantha ca nimbaya, සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්දැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි May the triple gem bless you. Sadhu, sadhu, sadhu.